බුද්ධං වන්දේ ධම්මං වන්දේ සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සන්තානං විසුන්ධියා සෝක පරින්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චේ කිරියාය යදෙදං චන්තාරෝ සතිපට්ඨානාති ශ්‍රද්ධාවන්ත පින්තුනි මුරිනොවැලිහි ශ්‍රී සම්බුදාරක විහාරයේහි 2019 බිනර පොහෝ දින වෙනුවෙන් සිදු කෙරෙන සීල වැඩසටහනෙහි මේ අවස්ථාවට නියමිත ඒ භාවනා කොටස අපි තවදුරටත් ඉදිරියට සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. උදැසන කාලයේ අපි භාවනා පිළිබඳව හැඳින්වීමක් කළා. බුදුදහමේ තියෙන සමථ විදර්ශනා භාවනා ගැන කෙටියෙන් පැහැදිලි කරලා චතුරාර්යඛහ භාවනා අපි පුහුණු කළා. බුදුරජාණන් වහන්සේගේ ධහම තුළ විශේෂයෙන් ලෝකෝත්තර සමාධිය ලැබපු කෙනෙක් විදිහට නැත්තම් දුකේ ඇතිවීමත් පිළිබඳව කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් දැනගෙන සුතමේ ඥාණයෙන් සමාධිය උපදවාගත්තු කෙනාගේ ජීවිතය තුළ සිදුවන ලක්ෂණය තමයි ප්‍රධාන වශයෙන් ගුණාංග දෙකක් වැඩෙනවා. සතිය සහ සම්පඤ්ඤය කියන කාරණා දෙක. බුදුදහමේ තියෙන සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මාගේ තියෙන කුරුණු දෙක, ස්තම්භ දෙක තමයි සතිය සහ සම්පඤ්ඤය කියන කාරණා දෙක. සතිය කියන්නේ සිහිය, සම්පඤ්ඤය කියන්නේ නුවණ. එතකොට අපි මොනවා කළත් හැම වෙලාවෙම තමන් සිහියෙන් ඉන්නට උත්සාහ කරන්න ඕන. හැබැයි අපි හැම හිටියට අනිත් අය හැම නැහැ. ඒ නිසා අහවල් කෙනා මෙහෙම නැහැ, ඒ නිසා මට ඉන්න බෑ කියලා එහෙම කරන්න බෑ. තමන් ධර්මයේ දන්නව නම්, තමන්ට සිහිය නුවණ තියෙනව නම්, තමන් අනිත් කොයිතරම් අසංවර කෙනෙක් ළඟ වුණත් තමන්ගේ සිහිය නුවණ රැක ගන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. මොකද තමන් එතනින් පිරිනුවතින් ඒකේ පාඩුව තමනු විඳදරගෙන තියෙන්නේ. සම්බුද්ධ ශාසනය තමන්ට මෙතෙන් දිහා හිමුණොත් ඒකේ පාඩුව තමන්ට තියෙන්නේ. අනිත් කෙනා මේක නොකරයි, අනිත් ඇයි සිහින් නොවනින් නැහැ, මට එහෙම ඉන්න බෑ කියන කතාවක් අපිට කියන්න බෑ. අපේ නියම දක්ෂතාවය තමයි ඇත්තෙන්ම සිහින් නොවන නැති අය ළඟත් අපි සිහින් ඉන්න පුළුවන් නම් ඒක තමයි නියම දක්ෂතාවය කියලා කියන්නේ. මෛත්‍රිය නැති කෙනාගේ ළඟත් අපිට මෛත්‍රිය සහගත ඉන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම අපේ දක්ෂතාවය කියලා කියන්නේ. ඉතින් ඔබ ඒ සඳහා නුවණින් ඉන්නට ඕන, දක්ෂයන් වෙන්නට ඕන. මේක තමයි අපේ දක්ෂතාවය පෙන්වන ස්ථානය. ධර්මයේ ළඟදී අපි දක්ෂ වෙන්නට ඕන. අනිත් තැන්වලදී අපි සාමාන්‍යයෙන් අදක්ෂ වුණාට කමක් නැහැ ඇත්තෙම. නමුත් අපේ පින්නතුන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පුරිච්චා හැටියට හැම තැනදීම දක්ෂයි නේද? ඉගෙන ගන්න ගියත්, රැකී රක්ෂා කරන්න ගියත් හැම තැනදීම අපයාගේ ලොකු දක්ෂතාවයක් අපයා ඉදිරියෙන් ඉන්නවා. ඉතින් පින්තුනේ විශේෂයෙන් ධර්මයේ ළඟදී අපේ මේ දක්ෂතාවය තියෙනට ඕන. ඉතින් සිහිය වර්තමානයේ තුල තමන්ගේ සිත කය දෙක ගැන නිතර අවධානයෙන් ඉන්නට ඕන. සාමාන්‍ය මිනිස්සු අවධානය තියෙන්නේ රූපයක් දැක ගමන්, ශබ්දයක් ඇහුණ ගමන් ඒ පිටස්තර දෙයි හිත බැසගෙන තියෙන්නේ. නමුත් අපි පින්නතුනි ධර්මය අහන අහපු අය හැටියට අපි කරන්නට ඕන මොකද්ද? ඇසෙන් රූපයක් පේනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් දැනෙනකොට තමන් දක්ෂ වෙන්නට ඕන තමන්ගේ අභ්‍යන්තරයේ මේ දේ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ස් යනකොට තමන් බලන්න ඕන තමන්ගේ ඇතුළට දැන් මොකද වෙන්නේ කියලා. කෙනෙක් වැරදි විදිහට හැසිරෙනවා නම්, ළමයේ සෙල්ලම් කරනවා නම්, කුමක් හෝ දෙයක් වෙනවා නම් ඒ දෙයට හිත වැසගෙන හිත නරක් කරන එක ගන්න එක නෙවෙයි. තමන් ඊටාම සිහිය නෝනින් ඉන්න ඕන තමන්ගේ ඇතුළට දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න. කෙනෙක් බනිනකොට වුණත් එහෙමයි. බැනපු එක හිත හිත ඒ තුල ගිහලා නිකන් දුක් විඳින නෙවෙයි. අපි ඒ තුලින් තමන්ගේ ආධ්‍යාත්මයට දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියන එක බලන්නට ඕන. අන්නේ බලන විදිය දහම් කැඩපත තමයි විශේෂයෙන්ම සතර සතිපට්ඨානය තුලින් විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඒ කායනෝ භික්ඛවයා මග්ගෝ සත්තානං විසුද්ධියා, සෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, ඥායස අධිගමාය, නිබ්බානස්ස සච්චිකිරියාය, යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ එකම මාර්ගයයි. කුමක් සඳහාද? සත්තානං විසුද්ධියා, සත්‍යංගයේ මානසික පාරිශුද්ධත්වය සඳහා, ශෝක පරිද්දවානං සමතික්‍රමාය, ශෝක පරිද්දවයන්ගෙන් දුරවීම සඳහා, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, දුක් දෝමනස් ඉක්මවීම සඳහා, ඥායස අධිගමාය, ඥානයේ නුවණ අවබෝධය ලැබීම සඳහා, නිබ්බානස සච්චිකිරියාය, නිවන සාක්ෂාත් කිරීම සඳහා තියෙන එකම මාවතයි. ඒ මොකද්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මෙන්න මේ සතර සතිපට්ඨානය කියලා. පින්නතන මේක තමයි මේ ලෝකයේ පුද්ගලයෙකුට තියෙන ලොකුම රැකවරණය, ආරක්ෂිත භූමිය. බුදුහාඳුර දේශනා කරන සකේ ගෝචරේ පෙට්ටිකේ විසේ චරත. සකේ භික්ඛවේ ගෝචරේ පෙට්ටිකේ විසේ චරත. මහණෙනි, තමන්ගේ පියාගේ භූමිය තුළ ඉඩමෙහි කුඹරෙහි වාසය කරන්න. මොකද්ද පිතෘ භූමිය, පිතෘ විසය කියලා කියන්නේ? What is the field of our father? Living in mindfulness. සතර සතිපට්ඨානය තුළ ජීවත් වීම තමයි තමන්ගේ පියාගේ ඉඩමේ, පියාගේ ගෙදර වාසය කිරීම කියලා. යම් කිසි වෙලාවක සතිපට්ඨානයෙන් අපි අයිනට ගියා නම්, ඉවත් වුණා නම්, ඒ මොහොතේ අපි කාගේ ඉඩමේද ඉන්නේ? ඒ වෙලාවේ ඉන්නේ මාරයේ ඉඩමේ ඉන්නේ. මාරයේ ඉඩම කියන්නේ මොකද්ද? රූපයක් දකිනකොට රූපය තුළ හිත වැසගෙන නම් හිතන්න තමන් ඉන්නේ මාරයේ කුඹුරේ කියලා. මාරයට ඕන දෙයක් කරන්න පුළුවන්, රූපේ වෙනස් කරගපු ගමන් මේ පැත්තේ බර්න් අවුට් කරන්න පුළුවන්. ශබ්දයක් වෙනස් කරපු ගමන් මේ පැත්තේ පුද්ගලයෙක් දැවෙනවා. කෙලස් එක්ක ඉන්නේ. ඇත්තම වැඩිපුර අපි මාරයේ භූමිය තමයි ඉන්නේ නේද? බුදුහාඳුරන්ගේ භූමිය තුළ ඉන්න ඉගෙන ගන්න එක තමයි වෙනතනේ සතිපට්ඨාන ඉගෙන ගන්නවා කියලා කියන්නේ. එහෙම ඉන්න මොහොත තුළ බාහිර කෙනෙකුට අපිව දුකටපත් කරන්න බෑ. තේනතුනි, මේක ඉගෙන ගත්තොත් තමයි ඇත්තටම අපි බුදුහාමුදුරුවන්ව හඳුනාගන්නේ. මේක ඉගෙන ගත්තොත් තමයි ඇත්තටම අපේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරන යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨාන ඉගෙන ගත්තොත් එම් පුහුණු කරනවා නම්, ඒ පුහුණු කරන කෙනාට ළඟම ඥාතීන් හිතවතුන් මිත්‍රයන් ඉන්නවා නම්, ඒ අයට සතර සතිපට්ඨාන උගන්වන්න කියලා. හැබැයි ඒ අය ඔබ කියන දෙයට අහුම්කම් දෙන සෝදානම් වෙන්න ඕන. active listening කියන එක, gently spoken කියන එක, සුවච කියන එක. අනිත් කෙනෙක් ඔබ කියන දේ අහන සෝදානම් නම් ඔබ අනිත් අයටත් මේ සතිපට්ඨාන ගැන උගන්වන්නේ නැහැ කියලා. ඒක තමයි කෙනෙකුට කරන ලොකුම යහපත කියලා. ඇයි? ඒ සතිපට්ඨාන ඉගෙනගෙන ඒ තුල වාසය කරනවා නම් කෙනෙක් ඔහුව දුකටපත් කරන්න බෑ. ඔහු මහලු වෙන්න පුළුවන්, කලංක හැදෙල වැටෙන්න පුළුවන්. නමුත් ඔහුගේ සිහිය නෝන නැති වෙන්නේ. අවසාන මොහොත දක්වාම ඔහු සිහියෙන් ඉන්නේ. මේක තමයි වෙනතනේ සුවිශේෂී ලක්ෂණය. කායික දුර්වලෙන්න පුළුවන් අපි. බුදුහාඳුරන්ටත් ඒක වුණා. කායික දුර්වල වුණා. බුදුහාඳුර සඳහන් කරන උන්වහන්සේ වියපත් වෙච්ච වෙලාවේදී කලන්ත හැදිලා ශරීරය පාත් වෙන යද්දී හතර දෙනෙක් එකතු වෙලා හතර පැත්තෙන් අල්ලලා කෙලින් කරලා තියාගෙන ඒ හතර දෙනාම එක විට අවුරුදු 100ක් අකණ්ඩව ප්‍රශ්න අහුවත් බුදුහාඳුරන්ගේ සිහිය නෝන හොඳට තියෙනවා. ඒ හතර දෙනාට මේක විට උත්තර දෙන්න පුළුවන් කියලා. ශරීරයේ දුර්වලය වැටෙන්න ගියත් සිහියෙන් නෝනින් අඩුවක් නැහැ කියලා. මේක තමයි පින්නතන අපේ තියෙන දක්ෂතාවය වෙන්න ඕන. ඒක ජීවිතය අන්තිම මොහොතේ කරන්න බෑ. ජීවිත කාලේ අඛණ්ඩව සත්පුරුෂ ධමක හිටිය කෙනාට මේක තියෙනවා. එතනේ ඔබතුමියගේ තාත්තා හිටියක තිබුණනේ අන්තිම මොහොතේ. ඇත්ත මේ තාත්තා ගැන තොරතුරු හරිය දැනගන්න හරිම වටින චරිතයක්. අවුරුදු 100ක් ජීවත් වෙලා සියෙන උපන්දින හොඳට සැමරුවා. ඊට පස්සේ සඳහන් කළා මන්තව 3 මාසයක් විතරයි ඉන්නේ කියලා ඒ දවස්වලම. ඊට පස්සේ මැරෙන්න දවස් 3ක විතර කලින් මං තව මෙච්චර දවස් ගාණක් ඉන්නේ කියලා කිව්වා. අන්තිම දවස් දෙකේ අර තියෙන ඔක්කොම අයින් කළා. දැන් එකයි එකක් විතරයි කියන්න ඕන. ගච්ඡන්දි සම්බේ මරණං අහංච කියනක විතරයි දැන් කියන්න ඕන කියලා. ඒ තරම්ම අවසාන මොහොත වෙනකම් සීහින් හිටියා. අවුරුදු 100 ඒක පින්නතුනේ දවසින් දෙකකින් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබත් බලන්න ඔබට අවුරුදු 100ක් ගිහිල්ලා ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම අන්තිම මොහොත වෙනකම්ම ජීවිතේ කිසිම දෙයක් එපා වුණේ නැහැ. අන්තිම මොහොත වෙනකම්ම ජීවිතේ තෘප්තිමත්ව හිටිය, සතුටෙන් හිටියා. පින්නතුනේ ඒක තමයි සිහිය සහ නොවන දිනු කිරීමෙන් ලැබෙන ආනිසංස. ඉතින් එවැනි චරිත අපේ ඉගෙන ගන්නට ඕන. අපි බොහෝ වෙලෙ පිරිහිච්ච චරිතයන්නේ කියවන්නේ නේද? ආවලා රටට මෙහෙම කළා, මෙහෙම කළා, විනාශ කළා, ඕමනේ අපි කියන්නේ නේ. මේ වගේ හොඳ චරිත ගැන සාකච්ඡා කරන්න ඕන. ධර්මයේ තුල තියෙන චරිත, බෞද්ධ පොතපතේ තියෙන චරිත අපට ජීවමානව සජීව වෙන අවස්ථා නේද? ඒව දුර්ලභ අවස්ථා. ඒව අපි අහුවාම දැනගන්නට ඕන. දැන් අපිත් එතුමා හිටිය කාලේ දන්න බොහෝ දෙනාට කිව්වා මේ මහත්යෙක් කිනෝ ගිහිල්ලා හමු වෙන්න, එතුමා කැමති දේවල් ගිහිල්ලා දෙන්න, දානෙට යන්න. අපි දන්න දැනට කාටත් කිව්වා. ඒක පින්නතුනේ අපේ ඇස් දෙකෙන් අපේ ජීවම අපි ජීවත් වෙන කාලේ ඇතැම් විට එවෙන් සිද්ධියක් අපට ආයි නොදකින්න පුළුවන්. ඒ නිසා ඒ වගේ එතුමා විතරනේ තවත් ඒ වගේ හොඳ බැහැමියා ඉන්නවනම් ඒ අය හමු වෙන ගිහිල්ලා කතා බහ කරන්න. ඒ ධර්මයේ ජීවිතයට යොදාගත්තු අය අපට ජීවමාන සාධක. ඇතැම් විට බෞද්ධ පොතපතේ ওই වගේ කතාවක් කිව්වනම් ඔබ ඇතැම් විට පිළිගන්න එකක් නෑ. ඕව වෙන්න පුළුවන් ද ඔච්චර කල් ගිහිල්ලා. එතකොට අපි තරකේ තරක කරනවානේ. එතැන් විට අපිත් එක්ක එකට මුණ ගැහිච්ච චරිත ගැන හොයන්නට අපිට උනන්දුවන්නේ නැහැ සමහරට. ඒ නිසා පෙනුතුනේ වගේ චරිතයක් ඇහුවත් අපේ හිතට කොච්චර සහනයක්ද නේ? ඒ වගේ අය වයසට ගියා කියලා අපිට එපා වෙන්නේ නැහැ. ඒ ඇතැම් විට ඇඟේ දෙයක් ඇතැම් විට අපිරිසුදුයක් පිට වෙන්න පුළුවන්. ඒත් අපිට ඒ අය ගැන හිතේ කලකිරීමක් නැහැ. ඒක අපට උනත් අස් කරන්න පුළුවන් අර ඒ ගුණයට ගරු කිරීමක් විදියට. ඉතින් පින්නතුනේ මේ සිහිය සහ නොවන දෙක දිනු කිරීම තමයි බුදුදහමේ සමස්ත. බුදුදහම කියන්නේ සතිය සහ සම්පජාණය. කොහොමද කියන්නේ? සිහිය සහ නොවන දිනු කිරීම කියන්නේ මේ පින්නතුනේ විශේෂයෙන්ම සතිපට්ඨානය ගැන බුදුදහමෙහි විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. සතිය ගැන මේක මෙතරම් බුදුහාමුදුරුව අගය කරපු වෙනත් දයක් නැති තරම් පේනතුනේ. ඉන්ද්‍රිය ධර්ම පංච ඉන්ද්‍රිය තුල සති ඉන්ද්‍රිය තියෙනවා. ඒ වගේම බල ධර්ම පංච බල තුර සති බලය තියෙනවා. සත්‍ය බොජ්ජංග වල සති සම්බොජ්ජංගය තියෙනවා. ආරස්සංග මාර්ගයේ සම්මා සතිය කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සතිපට්ඨාන සූත්‍රයේ විශේෂයෙන්ම විවිධ විදියට වර්ණනා කරලා තියෙනවා මේ සිහිය සහ නුවණ පිහිටුවා ගැනීම ගැන. සම්පූර්ණ සමස්ත ජීවිතයම කෙනෙකුගේ ජීවිතයේ උදේ අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම සම්පූර්ණයෙන්ම මෙන්න මේ ෆීල්ඩ් එකේ මේ වපසරියේහි පිතෘ විෂය තුල පියාගේ කුඹරෙහි ජීවත්වන ක්‍රමය ගැන බුදුහාමර දේශනා කරනවා. පිනුතුනේ වර්තමානයේ මයින්ඩ්ෆුල්නස් එක ලෝකෙම වාදනා සාකච්ඡා කරනවා. විශේෂයෙන් සයිකියාට්‍රික්ස්ලා stress management වලට සඳහන් කරන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි මෛත්‍රී භාවනාව, loving kindness එක. අනිත් එක තමයි mindfulness, සතිපට්ඨාන. මේ දෙක පිනතුනේ කිසිම ආගම් ભેදයකින් තොරව මානසික ආතතියෙන් තියෙන බොහෝ දෙනාට treatments වලට සඳහන් කරන කාරණා දෙකක්. ඒක තමයි නිතරම සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා හිතන්න කියන එක. අනිත් දේ තමයි නිතරම වර්තමානයේ සිත තියාගෙන ඉන්න කියන එක. නමුත් වෙනතුනේ සඳහන් කරන බොහෝ දෙනෙක් ඒ මාතෘකා දෙක ගැන ඉතාම ගැඹුරින් බුදුදහමේ තියෙන කරුණු ගැන ඒ බොහෝ දෙනාට මුණ ගැහිලා නැහැ. සමාජ ලෝක ප්‍රකට ඇතැම් විට නිව්යෝර්ක් බෙස්ට් සෙලින්ස් වලට විකිනෙච්ච පොත් තියෙනවා. යම් මෙවැනි මාතෘකා ගැන ඉතාම ගැඹුරින් ලියපු පොත්පත් බැලුවම වෙනතුනේ මේ වගේ තියෙන ඉතාම හර පද්ධතිය බුදුදහමෙන් කියපු ඒවා පැහැදිලිලා නැහැ. මේ විශේෂයෙන්ම පින්නතුනි අපේ සතිපට්ඨානය ගැන සතිපට්ඨාන සංයුත්තය කියලා වෙනම කොටසක් බුදුදහමේ තියෙනවා. සංයුතනිකායේ වෙනම කොටසක් සතිපට්ඨානට අදාළව දේශනා කරපු සූත්‍ර සියල්ලක් මේකතු කරලා සතිපට්ඨාන සංයුත්තයක් තියෙනවා. අනිත් එක දීඝනිකායේ සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රය කියලා තියෙනවා. මජ්ක්‍ධිමනිකායේ සතිපට්ඨාන නමින් සූත්‍ර තියෙනවා. තවත් ඒ අතර වෙනත් වෙනත් සූත්‍රවල දේශනා කරපු කරුණු වලට මේක ඇතුළත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පින්නතුනේ සතිපට්ඨාන ගැන ඉගෙන ගනිද්දී විභංග සූත්‍රය කියලා විශේෂ සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රය අපි අනිවාර්යයෙන්ම දැනගන්නට ඕන. බුදුහාමුදුරුව දේශනා කරනවා සතිපට්ඨානං ඕ භික්ඛවේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනානංච භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච කියලා. බොහෝ දිනක වර්තමානයේ සතිපට්ඨානය කියලා කියන්නේ වර්තමානයේ තුල සිත තියාගෙන ඉන්න එක. සමහර අය කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානයේ විතරක් ඉන්න කියලා. ඕක තමයි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එකට කියන්නේ. නමුත් පිනුතුනේක බුදුදහම නෙවෙයි. බුදුදහම ඊට වඩා ගැඹුරට යනවා මේක. බුදුහාමුදුරුවෝ කියනවා සතිපට්ඨානය කියලා එකක් තියෙනවා, සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදා කියලා එකක් තියෙනවා. මේ තුනම දැනගත්තොත් තමයි ඇත්තටම අපි සතිපට්ඨානය දැනගත්තා වෙන්නේ. බොහෝ දෙනෙක් මේ තුනේ වෙනසවත් දන්නේ නැහැ. පින්නතුනේ මේ තුනේ වෙනස දැනගන්නකම් අපි සතිපට්ඨානය දැනගත්තා වෙන්නේ නැහැ. ඒතරක් නෙවෙයි. ඒක දැනගන්නකම් බුදුවරයෙක් ලෝකේ පහළ වෙලාද කියලාවත් දන්නේ නැහැ ඇත්තෙන්. ඒ තරම්ම වැදගත් බවක් මේ තුනේ තියෙනවා. එතකොට සතිපට්ඨානය කියන්නේ මොකද්ද? කායේ කයනපස්සේ විහෙරති, වේදනාසු වේදනාපස්සේ විහෙරති, චිත්තේ චිත්තානපස්සේ විහෙරති, ධම්මේසු ධම්මානපස්සේ විහෙරති කියපු විදිහට කයෙහි කයානුව අවධානෙන් ඉන්න, සිතෙහි සිතානුව බලමින් ඉන්න, වේදනාවන්හි වේදනානුව බලමින් ඉන්න, ධර්මයන්හි ධර්මයානුව අවධානෙන් සිහියෙන් ඉන්න කියන එක. මේක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. වර්තමානයේ තුල මේ වෙලාවේ තමන්ගේ කයට මොකද්ද වෙන්නේ? කයේ ඉන්න ඉරියව්ව ගැන හරි නැත්නම් ධාතු මනසිකාරය හරි ඒ එහෙකින්න එක විට කීපයක් කරන්න බෑ ඇත්තෙන්ම. දැන් තමන් ධාතු මනසිකාරය ඉන්නව නම් මෙතන සිහ පිටුල සම්පූර්ණයෙන්ම ධාතු මනසිකාරය ඉන්නේ. පඨවි ව්‍යාපෝ තේජෝ වායෝ ලින්ග මේක හැදුනේ කියලා එතන අවධානයෙන් ඉන්නේ. එතකොට චිත්තානපස්සන ධම්මානපස්සන නෑ ඇත්තෙන්ම. එතකොට සම්පූර්ණයෙන්ම වැඩි අවධානය තියෙන කයනපස්සනාවට. පටිකුල මනසිකාරයෙන් ඉන්නකොට කේසාලෝමානකාදාන්තා කියලා පටිකුල මනසිකාරයෙන් ඉන්නේ එතකොට. ඉන්නේ ඉරියව්ව ගැන ඉන්නකොට වැඩි අවධානය තියෙන ඉරියව්ව ගැන. නවසීවිතකයේ ගන්නකොට මිය ගියාට පස්සේ ශරීරයට පත්වන තත්ත්වයන් ගැන එවැනි ඒ වෙනම අවධානයෙන් ඉන්නේ. එතකොට වර්තමානයේ තුල මෙන්න මේ කිසියම් අරමුණක සිට පවත්වා ගන්න එක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒක කය ගැන වෙන්න පුළුවන්. නැත්තම් වේදනාව ගැන වෙන්න පුළුවන්. සාමිසං වාසෝකං සාමිස නිරාමිස සැප දුක උපේක්ෂාදී ඒ තියෙන වේදනාව ගැන සැලකිල්ලෙන් ඉන්නවා. වේදනාව කියන්නේ කයට දැනෙන වේදනාව විතරක් නෙවෙයි. ඇසට රූපයක් දැකලා ඇති වෙන වේදනාව තියෙන පුළුවන්. කනට ශබ්දයක් අහලා ඇති වෙන වේදනාව තියෙන පුළුවන්. නාසයට ගඳ සුවඳක් දැනීමෙන් ඇති වෙන සැප වේදනාවක් වෙන්න පුළුවන්. දිවට යම් කිසි රසයක් ස්පර්ශ කරමින් ලැබෙන උපේක්ෂා වේදනාවක් වෙන්නත් පුළුවන්. මේ ආයතන හයෙන්ම තියෙන සැප දුක උපේක්ෂාදී වේදනා ගැන අවධානයෙන් ඉන්න එක ඒක වේදනාපස්සන. ඊළඟට චිත්තේ චිත්තානපස්සේ විහෙරති. දැන් තමන්ට තියෙන සරාග හිතක්ද, වීතරාග සිතක්ද, දෝෂ සහිත සිතක්ද, දෝෂ රහිත මෛත්‍රී සහිත සිතක්ද, මෝහ සහිත සිතක්ද, මෝහ නැති සිතක්ද, සමාහිත හිතක්ද, අසමාහිත හිතක්ද, මේ වගේ දැන් පහළ වෙලා තියෙන හිත ගැන වර්තමානයේ තුල ඉන්න එක. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන්නේ සිතිවිලි ගැන. කුසලා කුසල සිතිවිලි ගැන අවධානයෙන් ඉන්නවා. සිතයි සිතිවිලි ගැන දෙකක්. හැබැයි දෙක නිතර එකට යන්නේ. එතකොට පංච නීවරණ ගැන, ස්කන්ධ, ධාතු, ආයතන මේ කරුණු ගැන සිතිවිලි ගැන හොඳ අවධානයෙන් ඉදී මේක ධම්මානුපස්සනාව. එතකොට මෙන්න මේ හතර තුල වර්තමානයේ සිත පිහිටුවා ගන්න එකට කියනවා සතිපට්ඨානය කියලා. සිහිය පිහිටවීම. තලෙතක් තියෙනවා සතිපට්ඨාන භාවනාව කියලා. සතිපට්ඨාන භාවනාව කියන එක සතිපට්ඨාන සූත්‍රය ඇතුළෙම තියෙනවා. දැන් කය ගැන සිහිය පිහිටුවාගෙන ඉන්න ගමන් ඊට පස්සේ කියනවා සමුදේ ධම්මානුපස්සී විහෙරති, බය ධම්මානුපස්සී විහෙරති කියලා. මේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ විදර්ශනාව. හට ගැනීම නිරුද්ධියම බලන්න කියන එක. දැන් සමහර කෙනෙක් කියන සතිපට්ඨාන සූත්‍රයේ සමත භාවනා කියලා කියනවා. සමහර කෙනෙක් මේක විදර්ශනා භාවනා කියලා කියනවා. නමුත් විනෝදිත මාර්ග දෙකම තියෙනවා මේකේ. එතකොට එකහතකින් සීහ පිහිටුවා ගන්නවා, හරියට අර ගොවියෙක් ගොයන් ටික එකට අතට අල්ල ගන්නවා වගේ, ඒක සතිපට්ඨානය. අනෙත් අතින් දැකෙත්ෙන් ගොයන් ටික කපා ගන්නවා වගේ තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. ඒක විදර්ශනාව. ඒක නෝනින් බලන එක. ඒකෙන් තමයි අවිද්‍යාව දුරු වෙන්නේ, නිවරණ දුරු වෙන්නේ. ඒ බලන පමණට තමන්ගේ අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙච්ච පමණට ලෝකයට තියෙන ඇලීම ගැටීම දුරු වෙනවා. මේකට තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. එතකොට කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තුලම විටින් විට සිත පිහිටුවා ගනිමින් සමුදය ධම්මානුපස්සී විරති, වය ධම්මානුපස්සී එකේ හට ගැනීම. දැන් කය නම් කය හටගත්තේ කොහොමද? ඒක නිරුද්ධ වෙන හැටි. හටගත්ත නිරුද්ධ වෙනවා. ආහාර නිසා හටගත්තු එක ආහාරෙන් නිරුද්ධ වෙනවා. වේදනාව නම් වේදනාව ස්පර්ශ නිසා හටගත්තේ ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. සිත නම් සිත නාම රූප නිසා හටගත්තේ නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. ධර්ම නම් ඒවත් ස්පර්ශ නිසා හටගත්තේ අවිද්‍යාව නිසා හටගත්තේ ඒවගෙන් දුර වෙනවා. ඒව නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක මේ හේතුඵල ධම දකින එක. මේකට උද්‍යබ්බේගාමී ඥානය කියන්න පුළුවන්, සමුදේවය බලනවා කියන්න පුළුවන්, විදර්ශනාව කියන්න පුළුවන්, පඤ්ඤා භාවනා කියන්න පුළුවන්, විපස්සනා කියන්න පුළුවන්. නොයෙක් විදිහේ වචන වලින් ධර්ම විස්තර වෙනවා. ඒකට එක එක තැන්වල එක එක සූත්‍රවල විවිධ න්‍යායවලින් මේක කියලා තියෙනවා. එනිසා ඔබ දක්ෂ වෙන්නට ඕන ඒ තැන කොහොමද මේක කියලා තියෙන්නේ කියන ඒක තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. අන්න ඒකට තමයි අපට කල්යාණ මිත්‍රයන් අවශ්‍ය වෙන්නේ. අන්න ඒකට තමයි අපට ධර්මයේ නොයෙක් තැන් අහන්න, කියවන්න, බලන්න, සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ. අනිත් කාරණේ තමයි සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදා කියලා එකක් තියෙනවා. එතකොට සතිපට්ඨානය කියලා තියෙනවා, සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා, සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදා කියලා එකක් තියෙනවා. ඒ තුන්වෙනි එකෙන් තමයි කියන්නේ සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාවට තමයි කියන්නේ ආරසංග මාර්ගය කියලා. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා ආජීව, වායාම, සති, සමාධි වශයෙන් තියෙන මේ කාරණාට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මෙන්න මේ කරුණුවට ගැන අවබෝධය තියෙනට ඕන. ඒකෙත් විශේෂයෙන්ම සම්මා දිට්ඨිය ගැන දැන් දැනුවත් වෙන්න ඕන. මේ කියන්න කලින් ඇත්තටම පිනුතුන් මේක තමයි මැප් එක. අනිත් දෙක ප්‍රැක්ටිස් එක. එතකොට මෙතනින් තමයි සුතමේ ඥාණයෙන් යන කෙනා මෙතනින් තමයි ආරම්භ කරන්න ඕනේ. අපි යම් කිසි තැනකට යනවා නම් වාහනට නගින්නත් කලින් අපි යන තැන ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒක කලින් දැනගෙන තියෙන්න ඕන. නැත්තම් ඇඩ්‍රස් එක අරගෙන තියෙන්නට ඕන. යාළුවෙක්ගෙන් අහගෙන තියෙන්න ඕන. නැත්තම් නෙවිගේටරේ ඇඩ්‍රස් එක දාලා අපි තියාගෙන ඉන්නට ඕන යන ඩෙස්ටිනේෂන් එක ගැන. අන්න එවැනි කෙනාට තමයි මාර්ගය වැඩෙන්නේ. නැත්තම් මම පාරට බහලා යනවා, යනකොට මට යන තැන හම්බෙයි කියලා කිව්වොත් මොකද වෙන්නේ? හම් වෙනවද? එහෙම හම් වෙන එකක් තියෙනවා. ඒ තියෙන බෝසත්වරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැරදි වැරදි කියලා හොයාගන්නවා අන්තිමාතම් භාවයේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සහ පස්සේ බුදුරජාණන් වහන්සේලා අපි මේ කාලේ සම්බුදුවරුවත් පස්සේ බුදුවරුවත් නෙවෙයි ඇත්තෙම. අපි ශ්‍රාවකයන්. ශ්‍රාවකයන් වන අපට අපේ ලක්ෂණය තමයි භගවා ජානාති අහං නජානාමි කියන අනතිමානීය ගුණය අපේ තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ දන්නේ මම දන්නේ නැහැ. ඒ නිසා මේ උත්තමයන්ගේ දහම මම දැනගෙන මම ශ්‍රද්ධාවෙන් මේ ගමන යනවා කියන අනතිමානීය ගුණය අපේ තුළ තියෙනට ඕන. එතෙන්දී විශේෂ කාරණයක් තමයි බුදුහාඳුරේ තාම පැහැදිලිව දේශනා කරනවා ඥානතෝහං වික්ඛවේ පස්සතෝ ආශ්‍රවණං කයං වදාමේ නො අඥානතෝ නො අපස්සතෝ කියලා. මම කෙලෙස් පරිනිර්වාණය ආශ්‍රවක්ෂේ පනවන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. මොකක් දකින කෙනාටද, මොකක් දන්න කෙනාටද? විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ තුලින් මෙන්න මේ සම්මා දිට්ඨිය මුල් කරගත්තු ආරිසංග මාර්ගය ගැන දැනුමක් තියෙනට ඕන. ඒකත් විශේෂයෙන්ම සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණය. අපේ ඇහැට රූපයක් බනනකොට මේ මොහොතේ පිනුතින අපට ලැබෙන පළවෙනි අත්දැකීම තමයි අතීත කර්ම විපාක විදියට මේ මොහොතේ ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. ඒක තමයි අපට එක්ස්පීරියන්ස් එකේදී පළමුවෙන් ලැබෙන අවබෝධය. හැබැයි ඒ අතීත කර්ම විදියට ලැබෙන ස්කන්ධ පංචකයෙන් සම්පූර්ණම දෙයක් ගැන හඳුනා ගන්න බෑ. ඒක ඊතාංශනිකයි. ඒක මුල් මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒ මුල් මොහොතේ හටගෙන නිරුද්ධ වෙන එක ගැන අපි නොදැන හිටියොත් ඊළඟ මොහොතේ ඒක මුල් වෙලා දෙවනි වතාවට නැවත ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒක අවිද්‍යා සාගතව හටගත්තොත් ඒ පංචස්කන්ධය නෙවෙයි ඊට පස්සේ පංචඋපාදස්කන්ධය බඩපත් වෙනවා. ඒ දෙවෙනිට හටගන්න එකේදී තමයි අපට රාගදේශ හටගන්නේ. එතකොට අන්නේ දෙවෙනි අවස්ථාව තමයි දුක කියලා කියන්නේ. දෙවෙනි අවස්ථාව තමයි නව කර්ම කියලා කියන්නේ. එතන මේකේ තාම සියුම් අවස්ථාවක්. මෙන්න මෙතෙන්ට තමයි අපිට කල්යාණ මිත්‍රත්වය ඕනේ. ඒ කල්යාණ මිත්‍රත්වයෙන් උපරිම ලෙස සිහිය තියාගන්න ඕනේ මෙතෙන්ට. අපි ඇතැමෙට අපිට එකපාර මේක කරන්න බෑ. කාලයක් ගියත් මේක මුලා වෙනවා අපි. හැබැයි අපේ ධර්ම ශ්‍රවණය කරලා සිහිය පිහිටුවා ගන්න දක්ෂ වෙච්ච පමණට අර අවිද්‍යාසහගතව දෙවණියට තුන්වෙනියට ඊළඟට ඇතිවන සංඛ්‍යාව අපට අඩු කරගන්න පුළුවන්. එතකොට අපට ඇසෙන් රූපයක් පේනවා නම් ඇත්තටම අපි දැන් පේනවා කියන අවස්ථාව පේන තුනේ මොකද්ද? ඒ පළවෙනි අවස්ථාව නෙවෙයි. පළවෙනි අවස්ථාවේ රූපයක් හඳුනා ගන්න බෑ. ශබ්දයක් හඳුනා ගන්න බෑ. දැන් ඔබ මම කියන දේ හඳුනා ගන්නකොට වචනයක් විදියට ඔබ හඳුනාගන්නේ දෙවෙනි පියවරේදී පළවෙනික නිරුද්ධ වෙනවසම්. එතකොට මම කියන වචන ඔබ හඳුනාගන්නේ මේ අහවල වචනේ කිව්වේ කියලා තේරුම් ගන්නෙ මුල් අවස්ථාවෙන් නෙවෙයි ඇත්තෙම. ඊළඟ අවස්ථාවෙන් ඔබ හඳුනාගන්නේ. හඳුනා ගන්නකොට අර මුල් අද්දකෙම නිරුද්ධ වෙලා තවසම්. ඒ තරම් වේගවත් මේ හිත. ඉතින් මෙන්න මෙතෙන්දි තමයි අපට සිහිනුවන අවශ්‍ය වන්නේ. මෙන්න මේ සඳහා තමයි සතර පස් සතිපට්ඨාන අපි භාවිතා කරමින් අපි උපරිම ලෙස සිහසා නවන තුලින් අවශ්‍ය වෙන්නේ. එහෙම හිටියොත් විතරයි අපිට මේ මුලා වීමෙන් බේරෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ අවබෝධය සහිතව විශේෂයෙන් අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන සුතමීය ඥාණයෙන් අපි අසා දැනගන්නට ඕනේ. අපේ ඇසෙන් රූපයක් දකිනවා කියන්නේ ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඒ ස්කන්ධ පංචකයේ තියෙන නොදැනීම නිසා ඒක පංච උපාදස්කන්ධයක් වෙනවා. ඒ උපාදස්කන්ධ පංචකයට අපි ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. මෙන්න මේක තමයි දුක කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දුකට හේතුව තමයි තෘෂ්ණාව, ඇලීම. ඒ ඇලීම ඇති උනේ මොකක් නිසාද? අපිට හිතෙනවා බාහිර දෙයට තියෙන ඇලීම කියලා. බාහිර දෙයට තියෙන ඇලීම නෙවෙයි පිනොතන ඇත්තටම මෙතන තෘෂ්ණාව නැත්තම් සමුදය කියලා කියන්නේ තමන්ගේම අභ්‍යන්තරයේ තමන්ටම තියෙන නන්දි රාගය කියන එක. සමුදය ආර්ය සත්‍ය කියන්නේ ඒක තමන්ගේ ඇතුළටම තියෙන ආසාව. මේ ඇතුළට තියෙන ආසාව නිසා තමයි බාහිරට ඇලීම හෝ ගැටීම ඇති වෙන්නේ. මගේ කිසියම් දෘෂ්ටියක් තියෙනවා, කැමැත්තක් තියෙනවා, මේකට එකඟයිද කැමැතිම. මම නිතරම බලන්නේ මගේකට කැමැති එකඟයිද මේ ඉන්නේ කියලා. එකඟ නැත්නම් විරුද්ධ වෙනවා මම. එතකොට දුකට හේතුව කියලා ද්වේෂය කියලා නෑ පොයවන්. දුක සමුදාය සත්‍ය කියලා කියන්නේ තෘෂ්ණාව. එතකොට බාහිර දෙයකට නම් ආසාව දුකට හේතු දෙකක් කියන්න ඕන. ඒ රාගයේ දරක්නේ දේශයක් තියෙනවා දුකට හේතුවක් වෙනට ඕන. නමුත් දුකට හේතුව එකයි කියලා තියෙන්නේ. ඇයි එකට හේතුවක් කියලා තියෙන්නේ? එක හේතුවක් කියලා තියෙන අභ්‍යන්තරයේ තියෙන ආසාවයි මේ ආසාව කියන්නේ. ඒතොර මෙතෙන්ට කැමති නම් මගේ දෙයට කැමතියට මං කැමති, අකමැතියට මං අකමැති. එතකොට එක හේතුව ඇතුළුස්නාව මේ අභ්‍යන්තරයේ තියෙන ආසාව අන්නේකට තමයි දුක සමුදාය සත්‍ය කියලා කියන්නේ. ඒක ඇති වෙන්නෙම අර දුක්ඛ සත්‍ය නොදැනීම හින්දා. එතකොට දුක නිරෝධය කියන්නේ මෙතනම තියෙන ආසාව දුරු කිරීම. ඒකට මාර්ගය තමයි අරසණ මාර්ගය කියලා කියන්නේ. ඉතින් සතර සතිපට්ඨාන යන කෙනා බුදුහමෝ සඳහන් කරන්නේ මෙන්න මේ ක්‍රමවේදය. මේ දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව විස්තර කරන සම්මා දිට්ඨිය පෙරටු කොටගත්තු අරසණ මාර්ගය න අපට දැනමත් තියෙනට ඕන. අන්නේ සතර අන්නේ අරසණ මාර්ගය ගැන විශේෂයෙන් සම්මා දිට්ඨිය ඇති කරගත්තු පමණට තමයි අපට අනිත් අංග සම්පූර්ණ වෙන්නේ. අපි යම්කිසි විදියක ජීවිතයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් ඇසිරෙන ආකාරයක් තියෙනවනම් රැකියා කරනකොට හරි නැත්නම් අනිත් ඇත්ත එක ගනුදෙනු කරනකොට හරි වචන කතා කරනකොට හරි මේ ඔක්කොම වගේම තමන්ගේ ජීවිතයේ දිවෙන සම්පූර්ණ ක්‍රියාදාමයේ චර්යාව රඳා පවතින්නේ මේ සම්මාදිටිය මත. එතකොට අන්නේ සම්මාදිටිය එක මට්ටමකින් කම්මස්සගත සම්මාදිටිය මට්ටමේ තියෙන පුළුවන්. ඒ මට්ටමේදී ඊට අනුව සම්මා වාචා කම්මන්ත ආදී ආයත අංග සම්පූර්ණ වෙනවා. චතුසත්‍ය සම්මාදිටිය ප්‍රබල වෙන්න වෙන්න ඊට අනුරූප විදියට අනිත් ස්කන්ධ සම්පූර්ණ වෙනවා. එතකොට මෙතෙන්දී සම්මාදිටිය සුවිශාල කාර්යභාරයක් කරනවා. ඒ සඳහා කල්යාණ මිත්‍රාස්ත්‍රය අපිට බෙහෙම උපකාරී වෙනවා. ඉතින් මෙන්න මේ සම්මාදිටිය පෙරමුණ කරගත්තු අරහත්ක මාර්ගය ගැන කලින් අසා දැනගත්තු කෙනාට ලැබෙන ප්‍රතිපදාව තමයි සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් සමත විදර්ශනා කියලා කියන්නේ. බුදුහාඳුර ආරම්භයේදීම දේශනා කරනවා ආරම්භයේදීම කාරණා දෙකක් සම්පූර්ණ කරගන්න ඕන කියලා. සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උදුකා කියලා. සීලය පිරිසුදු වෙන්නට ඕන, දෘෂ්ටිය ඍජු වෙන්නට ඕන කියලා. සතිපට්ඨානයේ ආරම්භයේදීම කාරණා දෙකක් අපේ තියෙනට ඕන. මොකක්ද? නිකන් දැන් මම මේ සතිපට්ඨානේ පාවිච්චි කරනවා වඩනවා කියලා කරන්න බෑ වෙනතන. එහෙම කරාට වරදක් නෑ. තමන්ට ඉතින් කුසලයක් වැඩෙනවා, තමන්ගේ අතින් සිදුවන අඩුපාඩුකම් අඩු වෙන්න පුළුවන්. නමුත් ධමයක් ඉදෙන වැඩෙන නම් සීලයයි දෘෂ්ටියයි කියන මේ දෙක සම්පූර්ණ වෙන්නට ඕන. සාමාන්‍ය පංචශීලය වුණත් අපට ප්‍රමාණවත්. හැබැයි ඒ පංචශීලය නියම පිරිසිදු සීලයක් වෙන්නට ඕන. ඒ සීලය පිරිසිදු වෙන්නේ ප්‍රඥාවත් එක්ක මුසු වෙන්නට ඕන. ධර්මයේ සඳහන් කරන්නේ සීලයත් ප්‍රඥාවත් දෙක හරියට එක අතකින් අනිත් අත හොදනවා වගේ. අපි එක අතක් හොදනවා නම් අනිත් අතත් හොදනවා. එතකොට දෙකම එක වෙට සේදෙනවා. අන්නේ වගේ තමයි සීලයෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් සීලයක් පිරිසිදු වෙනවා නේ කියලා. මොකද්ද මේ ප්‍රඥාවත් සීලයක් කියලා කියන්නේ? සීලය කියන්නේ තමන්ගේ කය වචන දෙකේ සංවරය. Discipline in speech and behavior. That is සීල. දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ප්‍රඥාව ලබා ගැනීම සඳහා තියෙන නුවණ, නැත්තම් දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම පිළිබඳව තියෙන අවබෝධය. බුදුහාමර දේශනා කරනවා රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම මේ හටගත් ස්කන්ධ පංචකය පෙරපසුන වේ නිරුද්ධ වන ආකාරය දැනගත්තොත් එයා ඇත කියන අන්තයට යන්නේ නැහැ කියලා. යම් කිසි කෙනෙක් කියන ලෝකයේ යම් කිසි දෙයක් තියෙයි කියලා දැන් මේ අපි කතා කරන්නේ පින්නතුනේ සම්පූර්ණයෙන්ම නිවන් මඟට අදාළ කාරණා. දැන් මෙතෙන්දි වරදවා ගන්න එපායි. දැන් අපි මුලදී සාකච්ඡා කරේ උදේ සාකච්ඡා කරේ මෛත්‍රී භාවනාව හරි ඒ වගේ කාරණා වඩලා අපේ කුසලයේ ලෞකික කුසලයේ දිනු කරලා සුගතිගාමී වෙන පැත්තට අදාළ කරුණු තමයි වැඩිපුර අපි උදේ කතා කළේ. පුඤ්ඤාභිසන්ද සූත්‍රය ගැන අපි සාකච්ඡා කරානේ. ඒව සුගතිගාමී වෙන හේතු වෙන කාරණා. දැන් අපි මේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පදනමේ පිහිටලා අවිද්‍යාව දුරු කිරීම සඳහා ගමන් මාර්ගයේදී කරන්න ඕන දේවල් හිතන්න ඕන විදිය තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්නේ. මේ දෙක පැටලව ගන්න එපා. මෙතෙන්දි පින්නතනේ අපි සම්පූර්ණයෙන්ම ජීවිතයේ ඇත්තටම දැන් ජීවිතේ මොකද්ද වෙන්නේ කියන එක බුදුවරයෙක්ගේ නෝන අනුව අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. මෙන්න මෙතෙන්දි පින්නතුනේ කරණිමෙද සූත්‍රයේ මේකයි දැක්වෙන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන්නේ මේකයි. දෘෂ්ටියකට නොපෙමින සිල්වත් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි මේ මොහොත වන විට මේ අරුණ ටිකත් එක්ක අපට දැනුමක් තියෙන්න ඕන. ලෝකය කියන්නේ මොකද්ද? ඒ ලෝකෙන් අපි ඉක්මෙන්න මොකද්ද කරන්න ඕන? අපි වඩනකොට අන්තිමට වැඩෙන්නේ මොකද්ද කරු කියන කරුණු ගැන තමන්ගේ ඔළුවේ යම් කිසි විදිහක අවබෝධයක් තියෙනට ඕන. එතකොට මේ කරුණු අහනකොට අපට තේරෙන්න ඕන අපි යන්නට ඕනේ දුකේ නිදහස් වෙන්න. දුකේ නිදහස් වෙන නම් මොකද කරන්නට ඕන? ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට අපේ ජීවිතේටම ඇත්තටම මොකද්ද වෙන්නේ කියන කාරණේ. මෙන්න මෙතෙන්දි පේනවතුනේ අපි ඊටාම බුද්ධිමත් විදියට ධර්මානුකූල විදියට තේරුම් ගන්නට ඕන ඇත්තටම අපේ ජීවිතයේ දැන් මොකද වෙන්නේ කියන කාරණේ. අපේ ජීවිතේ වෙන්නේ පිනතුනේ අපි ඇසෙන් රූපයක් දකිනවා, දකින මොහොතේ වර්ණ මාත්‍රය විතරයි එන්නේ, ඒක එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට දෙවණියට ඒ නිරුද්ධ වෙච්ච රූපය අරබේ ඇතිවන සංඥා වේදනා දෙක පිළිබඳව අපි මනායතනෙන් ධර්මාලම්බන විදියට අර දෙය ගැන හිතලා ඊට පස්සේ දෙවණියට අපි සංස්කාර ගොඩනගා ගන්නවා. අන්න ඒකෙන් තමයි අපි සැප දුක් විඳින්නේ මේ මොහොතේ. එතකොට යම්කිසි වෙලාවක ඇත්තටම මේ ඇසට මොකද්ද වන්නේ, රූපයට මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගත්තොත් එතෙන්දි සිද්ධවන්නේ මොකද්ද? මේ මොහොතේ පෙරපසු නොවේ තමන්ගේ මානසිකත්වයට අනුව තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය ආදී ඒ මානසික සිටුේෂන් එක මත නිර්මාණය මේ වෙලාවේ නිර්මාණය කළ දෙන හැක් තියෙනවා තමන්ගේ. ඒ හැ තමයි දැන් තියෙන්නේ. ඒ මානසිකත්වයට අනුව වර්තමානයේ නිර්මාණය කළ දීපු ඇහෙන් පේන දේ තමයි ඔබට දැන් මේ පේන්නේ. දැන් මං හොඳ හාමුදුරු කෙනෙක් කියලා හිතන් ඉන්නේ. හැබැයි මං බැන්නොතින් දැන් සුළු මොහොතකින් ඔබ ඊටාම දැඩිව විශ්වාස කරන දෙයකට මං පහර ගැහුවොතින් දැන් මොකද වෙන්නේ? ඊට අනුව මනස වෙනස් වෙනවා. එතකොට මන් දිහා බලන්නේ වෙනස්. එතකොට ආයතන ඉක්මනින් වෙනස් වෙනවා මේ ඇස. ඇතැම් ඇඟ වෙවුලන්නත් පුළුවන් සමහර විට. පේන ත්‍රිෂණික ආයතන වෙනස් වෙනවා. එතකොට මේ රූප ටික සම්පූර්ණ පේන විදිය වෙනස් වෙනවා. මම විතරක් නෙමෙයි මම මේ පාවිච්චි කරන දේවල් එක්කත් ඔබට අමනාප වෙයි ඊට පස්සේ. ඒ ඔක්කොම අර ඊට අනු ආයතන අනුව සකස් වෙනවා. එතකොට මේකයි පේන තුනේ යථාර්ථය කියලා කියන්නේ. එතකොට මේ ආයතන කියන්නේ මේ මොහොතේ තියෙන ඇසට අනුව පේන රූප ටික තමයි මේ පේන්නේ. මේ මොහොතේ ඔබේ මනසට අනුව නිර්මාණය කළ දීපු කණෙන් ඇසෙන ශබ්ද ටික තමයි ඔබ මේ මොහොතේ තේරුම් ගන්නෙ. අනිත් ආයතන ටිකත් එහෙමයි. එතකොට මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් ඒ තැනත්ත දන්නවා මේ මොහොතේ ජීවිතය කියලා කියන්නේ ඇත්තටම මේ මොහොතේ ආයතන සකස් වෙලා ඊට අනුරූපව එතනම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා තමන් දකිනවා. මේක හරියට දැක්කොත් ඒ තැනැත්තා දකින්නේ හැම මොහොතෙම ජීවිතය කියන්නේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීමක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය තමයි ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් වින්දත්, කයෙන් පහසක් ලැබුවත්, මනසට ධර්මාලම්බනාවත් මේ ආයතන හයම ජීවිතය කියන්නේ මොකද්ද? ස්කන්ධ පංචකයක් හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. නමුත් අපි අවිද්‍යාව මේක පිළිගන්න සූදානම් නැහැ. අවිද්‍යාව මොකද කියන්නේ? නිරුද්ධ වුණත් ආයි සිහි කරනකොට ආයි තියෙන දේ එහෙමම දැන් තියෙන දෙයක් වගේ පේනවා. කවුරු හරි ඔබට කැමති දෙයක් අහපු දැකපු දෙයක් මතක් කරොත් ඒ දේ දැන් තියෙන වගේ ඔබට පේනවා. ඔබට කවුරු හරි බැනපු කෙනෙක් මතක් වුණොත් කොහමද? ආයි පාරක් බැනුම් අහන්න පුළුවන් යාගෙන්. අර බැනපු විදියටම. අර අතීත සිද්ධියට ගිහිල්ලා එහෙමම අපි ඒ සිටුේෂන් එකේ ජීවත් වෙනවා. ඒ තැනත් එකපාරයි බැන්නේ. අපි නැවත නැවතත් යාගෙන් බැනුම් අහන මතක් කරන හැම මොහොතෙම බැනුම් අහනවා. අනිත් පැයටත් කියන මට අහවලා මේ විදියට බැන්න මං අහවලා ඉන්න තැන කියලා ආයි පාරක් යාගෙන් බැනුම් අහනවා. මේ මිනිස්සේ දන්නේවත් නැහැ දැන් මේ. පින්නොතුනේ මේක වෙන්නේ මේ අවිද්‍යාවෙන්. ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච බව අපි අවිද්‍යාවෙන් පිළිගන්නේ නැහැ. මේකම තමයි පින්නොතුනේ මරණාසන්න මොහොතේ වෙන්නේ. මරණාසන්න මොහොතේ වෙන්නේ මොකද්ද? ඔබේ හිතට යම්කිසි දෙයක් මතක් වුණොත් අම්මා ගැන වෙන්න පුළුවන්, ඉඩම ගැන වෙන්න පුළුවන්, දරුවා ගැන වෙන්න පුළුවන්. ඒවලේ ඇස් දෙක පේන්නේ නැහැ. ඇස ආදී පංච විඥාණයෙන් ඒවලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සම්පූර්ණ මන ආයතනය ධර්මාලම්බනය ක්‍රියාත්මක වෙන්නේ. ඒ මන ආයතනයට අනුව රූපයක් ඔබට මැවෙනවා නම් ඒ රූපය ඔබ දැන් තියෙන රූපයක් වගේ ඔබට පේනවා. ඇත්තම දැන් වෙන්නේත් ඒකම වෙන්නේ. දැනුවේ මරණාසන මොහොතේ කියලා වෙනසක් කියලා හිතන්න එපා. දැන් ඔබ ඉන්නේත් මන ආයතනෙන් ඉන්නේ, ධර්මාරම්භනත් එක්ක ඉන්නේ. ඔබේ ගෙදර මතක් කරනකොට, අම්මා ගැන මතක් කරනකොට, ශ්‍රී ලංකාවේ ඉපදිච්ච ගෙදර ගැන මතක් කරනකොට නේද? ඒ වෙලාවේ ඔබ ඒ සිටුේෂන් එකේ ජීවත් වෙනවා. එතකොට එවලේ ඔබ ඊට අනුව සැප දුක් විඳින ගතිය තත්දැකීම තුළ ඉඳගෙන විද්‍යාවෙන්. මරණසන්න මොහොතේදී මොකද වෙන්නේ? අර එන සිතුවිල්ලට අනුව නිර්මාණ රූපය තුළ ඔබ හිත බැස ගන්නවා. බැසගෙන ඒ රූපේට අනුව තැනක ඔබ පිළිසඳ ගන්නවා කියලා. ඔබ දන්නෙත් නෑ තැනක. ඇතැමිට ඔබේ කර්ම ශක්තිය දුර්වල නම් ඔබ ඒ මැවිච්ච රූපේට අනුව ගිහිලා තැනක ඉපදිලා ඇතැම්මිට ඉන්න ගෙදරම මුල්ලක වෙන්නත් පුළුවන් ඉපදෙලා තියෙන. ඔබ දවස් ගාණක් යනකම් දන්නේ ඉපදෙලාද කියලාවත් දන්නේ නැහැ. ගෙදර අය අරගෙන දුම්මල එහෙම අරගෙන විලක්කු හදාගෙන වැඩ පටන් ගන්නකොට දැන් මතක් වෙන දැන් වෙන තැනක ඉපදෙලා ඉන්නේ කියලා. එතකන් දන්නේ නැහැ Taman දැන් මේ තව තැනක ඉපදෙලා කියලාවත් දන්නේ නැහැ. මෙතනින් විඥාණයෙන් මේ ශරීරයේ වෙන්වීමත් එක්කම අර මනසේ නිර්මාණය වෙච්ච රූපෙට අනුව තැනක තමන් පිළිසඳගෙන කර්මානුරූපව. එතකොට ඒ ලෝකේ තමයි තමන්ගේ ලෝකේ කරගෙන මේ ඉන්නේ. පින්නතුනි දැන් මේ මොහොත වෙන්නේත් ඒක. ඔබේ මනසට අනුව ඒ විදියට ඔබ දුක සැප විඳින්මින් දැන් මේ ඉන්නේ. නමුත් මරණයත් එක්ක මේක ලොකු වෙනස අපට පේනවා. මොකද කය සම්පූර්ණ වෙනස් වෙලා අලුත් කයකට ගිහිපු නිසා මේක පරතරය පේනවා. නමුත් පින්නතුනි ධර්මානුකූල ගත්තොත් මරණයෙන් පස්සේ ජීවිතය මේ ජීවිතය කියන එක ලොකු වෙනසක් නැහැ. හැම මොහොතෙම අපි ජීවත් වෙන කාලෙත් ඒ මොහොතේ ඉඳලා අනිත් මොහොතකට අලුත් ජීවිතයකට ගමන් කරමින් ඉන්නේ අපි. ඉතින් මෙන්න මේක තමයි ලෝකේ යථාර්ථය. මෙන්න මේ යථාර්ථය දකින කෙනා මේකෙන් නික්මිලා දුකෙන් නිදහස් වෙන කැමති නම් යා මොකද කරන්නට ඕන? මේක තේරුම් ගන්නට ඕන. එහෙනම් ජීවිතය කියන්නේ මොකද්ද? හැම මොහොතෙම ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීමක් වෙන්නේ. ඒ හටගෙන නිරුද්ධ වෙන මොහොතේදී භෞතික දෙයක් කියලා දෙයක් ලෝකේ නැහැ ඇත්තටම. ඒක තියෙන්නේ ඒ මොහොතේ තමන් නිර්මාණය කරන දේට අනුව තමයි ඒ භෞතික දේ නිර්මාණය වෙන්නේ. බාහිර භෞතික දෙයක්වත් අභ්‍යන්තර මානසික දෙයක්වත් වෙනතුනි දෙකම ස්ථිරවම නැහැ. බාහිර රූපයක් නැහැ කිව්වොත් ඒකත් අන්තයක්. මේ අභ්‍යන්තරයේ සිතිවිලි ටික නැහැ කිව්වොත් ඒකත් අන්තයක්. බුදුදහමේ මේ ඇත සහ නැත කියන අන්ත දෙකටම නොගිහිල්ලා බුදුදහමේ මොකද කරන්නේ? අපිට පරිසම්පාදේ උගන්වනවා. අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියන කාරණය. මේ හේතු ටික ඇති කලින් මේක තියෙනවා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනා කියන කාරණේ. මේ නිසා එයෙන් බලන මොහොතේ මේ දේ නිර්මාණය වෙනවා. ඒක එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඊළඟ ආයතනයට යනකොට ශබ්දය අහනකොට ඒ හේතු ටිකෙන් ඒ ශබ්දය නිර්මාණය වෙනවා. ඒකත් නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේක හරියට තේරුම් ගන්න ගැනීම තමයි අපේ ජීවිතයේ අවසාන ඉලක්කය වෙන්නට ඕන. මේක හරියට තේරුම් අරගෙන සා දැනගෙන ඒක ජීවිතයෙන් බවට පත් කරගත්තොත් තමයි Taman සම්පූර්ණම දුකෙන් නිදහස් වෙලා මේ ලෝකෙන් නික්මෙච්ච, ලෝකෙන් එතර වෙච්ච, ලෝකෝත්තර කෙනෙක් බවට පත් වෙන්නේ. මෙන්න මේක අසා දැනගත්තට පස්සෙ යාට හම්බ වෙනවා අපි එහෙනම් මේ සඳහා මම මොකද කරන්න ඕනේ කියලා. අන්නේ කරන්න ඕන දේ තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ කරන්න ඕන දේ තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. එතකොට මුලින්ම මොකද්ද සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව දැනගන්නට ඕන. ඊළඟට සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් වඩන්නට ඕන. අන්නේ දෙක වඩන්න යනකොට පිනොතිනි වඩන පමණට මේකේ සමන්තරි සායනක තියෙනවා. තමන් දුකෙන් නිදහස් වෙනවා. කයේ කයනෝ බලමින් වාසය කරන්න කියලා බුදුහම දේශනා කරනවා. කොහොමද කයේ කයනෝ බලමින් වාසය කරන්නේ? හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව පිළිබඳව සිහියෙන් ඉන්නවා. දැන් මේ ආශ්‍රිතව නාසය ආශ්‍රිතව නාසික අග්ගේවා මොක නිමිත්තේ වාසය විදියට මුලින් සිහිය මෙතන තියාගෙන ඉන්නවා. සිහිය තියාගෙන ඉන්න වෙලාවේ තමන් බලන හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා කියලා බලන්න. ඇතුළු වෙනවා පිට වෙනවා කියලා බලනවා. දැන් අතීතේ ඒවා අනාගතේ ඒවා දැන් තමන් හිතන්නේ නැහැ. දැන් තමන් ආස්වාස ප්‍රාස්වාස ගැන හිතන්නේ. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති. දීර්ඝ හුස්මක් ගන්නකොට දීර්ඝ හුස්මක් කියලා දන්නවා. When you breathe in long you know that I am breathing in long. When you breathe out long you know that I am breathing out long. දීර්ඝව රස්ව ගන්නකොට මේක දකිනවා. ඔහම කලක් යනකොට දිගට සිහියෙන් භාවනා කරනකොට රස්සං වාස සාමේති රස්සං අස්ස සාමේති පජානාති රස්සං වාපස්ස සන්තෝ රස්සං පස්ස සාමේති පජානාති. කෙටිව හුස්ම ඇතුළු කරනකොට දන්නෝ දැන් කෙටි හුස්මක් ආවේ පිට වෙනකොට ඒකත් දන්නෝ. When you breathe in short you know that I am breathing in short. When I breathe out short I know that I am breathing out short. මේක ආස්වාස ප්‍රස්වාස දෙකේ රස්ව කෙටි දෙක Taman දකිනවා. තවදුරටත් භාවනා කරනකොට ඔහු දකිනවා සබ්බකාය පරිසංවේදී ආස්ස සිස්සාමේදි සික්කති. සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමේදි සික්කති. හුස්ම ඇතුළු වෙනකොට සම්පූර්ණම හුස්ම ක්‍රියාවලිය ගැනම අවබෝධයෙන් ඉඳගෙන ඉන්නවා. ඒක නවබ සම්පූර්ණ කය කියලා කියන්නේ මේ ඔක්කොම වටම හිත දිගට යන්නේ නැහැ. මේ ආශ්‍රිතව හිත තියාගෙන දැන් සමස්ත හුස්මේ ගැනම යට අවබෝධයක් තියෙනවා. සම්පූර්ණ මොහුගේ කය මේ හුස්ම මතට සියුම් වෙනවා. ඒ කරන්නේ ඊටාම ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිටකිරීමයි. මේ කරන්නේ බලෙන් හුස්ම ගන්න පිට කරන්නේ නැහැ. ස්වාභාවික සිදුවන හුස්ම ඇතුළුවීම පිටකිරීම ගැනයි අවධානයෙන් ඉන්නේ. පස්සම් බයං ඊට පස්සේ සබ්බකාය පරිසංවේදී පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමිච්චේකති. එතකොට මෙන්න මේ කය සංසිඳන ඊට පස්සේ ටිකෙන් ටික අර මුල් හුස්මටම අවධානය යොමු කළා. ඊට පස්සේ ටිකෙන් ටික හුස්ම සංසිඳන ගන්නවා. මෙන්න මේ විදිහට හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉන්නකොට ඔහුට තේරෙනවා අත්ති කායෝතිවා පනස්ස සති නැච කිංචි ලෝකේ උපාදීයති. හුස්ම ගැනීමක් කියන එකක් තියෙනවා. නමුත් මේක සත්‍ය පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි. මේක හේතුඵල දහම අනුව මේක ක්‍රියාකාරීත්වයක් විතරයි. විඥාණය මත පැවතෙන මේ ශරීරයේ එක්තරා ක්‍රියාකාරීත්වයක් විතරයි. කාය හුස්ම ගැනීම කියන්නේ එක්තරා කයක් කියලා අඤ්ඤතරහං කායෝ වදාමි කියලා ධර්මයේ දැක්වෙනවා. හුස්ම ගැනීමත් මේ කයි එක්තරා සියුම් ක්‍රියාවලියක්. පින්නතුනි විශේෂයෙන්ම ආනාපාන සතිය විතර්ක දුරු කරන විතක් උපච්ඡේදෝ ආනාපාන සතිය භාවයේ තබ්බා කියලා සඳහන් කරනවා. හිතට නිතරම විතරක එනවා නම් අන්නේ විතරක දුරු කරන්න සඳහා ඊටාම සියුම් භාවනාවක් විදියටයි ආනාපාන සතිය දැක්වෙන්නේ. එතකොට වර්තමානිය තුළ හුස්ම ගැනීම පිටගැනීම පිළිබඳව මේක ක්‍රම 16ක් තියෙනවා. පින්නතුනි ආනාපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ආනන්ද සූත්‍රය වගේ තැන්වල මේ ආනාපාන සතියේ පියවර 16ක් දැක්වෙනවා. නමුත් මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මුල් පියවර 4 විතරයි දැක්වෙන්නේ. කායපස්සනාවේ කොටස් 4 විතරයි දැක්වෙන්නේ. එතකොට මේ ගැන සිහ පිහිටුවමින් ඉඳලා ඒකට කියන සතිපට්ඨානය කියලා. සතිපට්ඨාන භාවනාවේදී මොකද කරන්නේ? මේ හුස්ම ඇතිවීමක් දකිනවා නැතිවීමක් දකිනවා. මේ හුස්ම කියන්නේ කය. කය කියන්නේ ආහාරය මත යැපෙන දෙයක්. ආහාරයේ ක්‍රියාකාරීත්වය මතයි මේ හුස්ම ඇතුළුනේ. ඒක එතනම පිට වෙනවා කියලා දකිනවා. ආහාරයේ නිසා ඇතිවන ක්‍රියාවලියක් මිස මේක ස්ථිරවම පුද්ගලයෙකුට සත්‍යයට අයිති දෙයක් නොවන බව දකිනවා. දැන් ටිකෙන් ටික ආත්ම දෘෂ්ටිය දුරු කරමින් මේ යන්නේ. ඉස්සෙල්ලා මම හුස්ම ගන්නවා කියන එකෙන් පටන් ගත්තේ. දැන් හෝ දකිනවා මේක ක්‍රියාකාරීත්වයක් විතරයි කියලා. මේ විදිහට පිනතුනේ කායනපස්සනායේ මුල් කොටස ආනාපාන සතිය ටිකෙන් ටික පුරුදු කරන කෙනා ආනාපාන සතියේ වඩන මුල් අවස්ථාව සතිපට්ඨානය. ඊට පස්සේ ඒකේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට ඒකේ හට ගැනීම, නිරුද්ධ වීම දැකීම ඒක සතිපට්ඨාන භාවනාව කියලා කියනවා. මේ සතිපට්ඨාන භාවනාව සමුදේවය හට ගැනීම නිරුද්ධියම දකිනවා. කායපස්සනාවේ තවත් පියවර ගන්න දැක්වෙනවා. පිළිතුර ඊට පස්සේ ඉරියාපත කියනවා. තමා වාඩි වෙලිනකොට වාඩි වෙලින ගැන අවධානයෙන් ඉන්නවා. හිත මේ ආශ්‍රිතව තියාගෙන තමා නිතර සිහියෙන් කය ගැන අවධානයෙන් ඉන්නවා. හැබැයි හිත වැඩිපුර අවධානය තියෙන්නේ මේ නාසය ආශ්‍රිතව. දැන් උදාහරණයක් හැටියට අපි පාරක් ළඟ ඉන්නවා. පාරේ මේ පැත්තේ අපි ඉන්නවා. ඉඳලා එහා පැත්තේ ගියත් අපි හොඳට බලාගෙන ඉන්නවා. බලහගෙන ඉන්නේ හැපැත්තේ ගියගෙන. ඉන්නකොට අපිට පේන වාහනයක් මේ පැත්තට යන එකක් යනවා. වාහනයක් මේ පැත්තට යනවා. වාහනයක් මේ පැත්තට යනවා. අපි හොඳට දන්නවා. අන්න ඒ වගේ තමයි සති නිමිත්ත කියන එක අර එහා පැත්තේ ගේ බලාගෙන ඉන්න වගේ වැඩි අවධානය තියෙන එහා පැත්තේ ගේට හැබැයි අපි මේ ගැන අවධානයෙන් ඉන්නේ. අන්න ඒ වගේ සති නිමිත්ත මෙතන තියෙන්නේ ඒක තමයි අපේ මූලික දේ අර සත්තු හය දෙනා ගැට ගහලා තියෙන රිට වගේ. ඒක තිබිද්දී අපි මොකද කරන්නේ? කයනපස්සනාව කරන්න පුළුවන්. තිර සත්‍ය සුවපත්ත්වා කියලා කියන්න පුළුවන්. සුවපත්ත්වා කියලා කියනවා අපි. නමුත් වැඩි අවධානය මෙතෙන්ට තියෙන්නේ ඒක සතිපට්ඨාන දිනු කිරීම අදහසින් තමයි මේක අපි වඩන්නේ. ඒවත් අපි අවධානයේ තියෙනවා. නමුත් මූලිකත්වය මෙතන තියෙනවා. මෙතන මූලිකත්වය තියාගෙන තමයි මේ හැම භාවනාවක්ම කරන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ සතිය වැඩෙන්නේ. නැත්නම් අපි මෛත්‍රී භාවනා කරලා ලෝකෙටම මෛත්‍රී වඩමින් ගිහිල්ලා එනවා, අපිට සතිය වැඩිවීමක් නැහැ. සිහිය දිනීමක් උනා වෙන්නේ නැහැ. සිහිය දිනීමක් උනේ නැත්නම් අපි හරියට සති නිමිත්ත හඳුනා නොගැනීම නිසා. සතිය වැඩෙන නම් අර සත්තු හය දෙන ගැට ගහලා අතහැරියට හරියන්නේ නැහැ. අතහැරියොත් එක සතේ වඳුරියයි ගහකට ඔක්කොම ටික ඇදගෙන කිඹුලේ ආවි ජලාශයකට, බල්ලේ ආවි ගමට. එතකොට ওই වගේ සත්තු හය දෙනෙක් ඉන්නවනේ. සර්පේන ඔයා ඇදගෙන හුඹෙස්සට, ඒ ශක්තිමත් කෙනා ඒ පැත්තේ ඇදගෙන යනවා. එහෙම ඇදගෙන යන්නේ නැති විදිහට ඒ සත්තු පස් දෙනා හය දෙනත් එකට බැඳලා තිනා වගේම ඒ හය දෙනත් නැවත රීටක බඳිනවා. අන්නේ බැඳීම වගේ තමයි මේ සති නිමිත කියලා කියන්නේ. එහෙම වුණොත් තමයි අපේ සතිය නිමිතට වැඩෙන්නේ. එහෙම වුණොත් තමයි ඒ සතිය ශක්තිමත් සම්මාසතියක් බවට පත් වෙන්නේ. අනිත් හැම දෙයක්ම අපි අර කුසලයේ දිනු කර ගැනීම සඳහා කරන උපක්‍රම දෙකක් කරන්නේ. එතකොට දෙවෙනි පියවරේදී කයේ කයano බලනකොට දැන් වාඩි වෙලිනකොට තමන් දැන් වාඩි වෙලා ඉන්න බව අවධානයෙන් ඉන්නවා. සිහියත් මේ ආශ්‍රිතව තියාගෙන ඔය දැන් මම වාඩි වෙලා ඉන්නේ කියලා දන්නවා. ඇවිදිනකොට දන්නවා මං ඇවිදින්මින් ඉන්නේ කියලා. හාන්සි වෙලා ඉනකොට හාන්සි ඉන්නවා කියලාත් දන්නවා. හිටගෙන ඉනකොට හිටගෙන ඉන්නවා කියන එකත් දන්නවා. ඊට පස්සේ ඕනනම් ඉරියාපතේ ඉඳලා ඊට පස්සේ ඕනනම් ධාතු මනසිකාරයට එන්න පුළුවන්. ඊට පස්සේ පටවිය මෙතන හිට තියාගෙන මාමගේ ශරීරය හැදිලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරින් මේක ආහාරය නිසා හටගත්තා. ආහාරය නිසාම නිරුද්ධ වෙනවා කියලා එකේ හටගෙනම නිරුද්ධිය මම දැක්කා. ආයි ඒක කල් ඉවරුණා සයි සතිය මෙතන ඉන්නේ තමා. ඒක නැති වුණා තමයි සතියෙන් පිට වෙන්නේ. අර ෂේම භූමියෙන් අර බුදුහාඳුරන් විශ්ය පතෙන් අපි නිකුත් වෙන්නේ. අපි ආයෙ මෙතෙන්ට එන්නේ. ආයෙ මෙතෙන්ට ඇවිලිනකොට ඕනනම් අපිට ගෙදර අම්මා මතක් වෙන්න පුළුවන්. ආම මතක් වෙනකොටම දන්න මේ අම්මා කියලා කියන්නේ මේ සිතත් ධනවලමන දෙක එකතු වීමෙන් තමයි දැන් මේ අම්මා කියන සංකල්පය හටගත්තේ. මේක කලින් තිබිට දෙයක් නෙවෙයි. ඒක මෙතනම හටගෙන මෙතනම නිරුද්ධුනා කියලා දකිනවෝ. එහෙම ඉන්නකොට ඔහුට හිතෙනවා ඔන්න සිතට සිතුවිල්ලක් එනවා, රාගී සිතුවිල්ලක් එනවා. එතකොට දන්න මේ මොදි සරාගං වා චිත්තං සරාගං චිත්තං ද පජානාති කියලා ඒක දකිනවා. ඒකත් අර වගේම හටගෙන ගිනීම නිරුද්ධිම දකිනවා. එතකොට චිත්තානුපස්සනාව කරන්නේ. එතකොට එක මොහොතක එක භාවනාවක් විතරේ කරන්නේ අපි. සති නිමිත්ත කියන එක ඇත්තෙන් භාවනාවක් නෙවෙයි. සති නිමිත්ත කියන්නේ අර ඒකේ තියෙන මූලික පදනම, ෆවුන්ඩේෂන් එක. එතකොට සති නිමිත්ත කියලා භාවනාවක් නැහැ. සති නිමිත්ත කියන එක හරියට බෝතලේ වගේ. හැමෝම බෝතලයක් තියෙයි කියලා. බෝතල් පහක් තියෙනවා. හරියට අපි කියමු පරණ බෝතල් ටිකක් පොදලා එක විදිහම බෝතල් පහක් තියෙනවා. එක බෝතලයකට අපි සීනි දානවා. සීනි දැම්මත් ඒ බෝතලෙට මොකද කියන්නේ? සීනි බෝතලේ කියලා. අනිත් බෝතලෙට මිරිස් දානවා. ඒ බෝතලෙට මොකද කියන්නේ? මිරිස් බෝතලේ. තව එකට ලුණු දානවා. ඒ බෝතලේ මොකද්ද? ලුණු බෝතලේ. අන්න ඒ වගේ තමයි අර බෝතලේ වගේ තමයි මූලික පදනම සති නිමිත්ත. ඉඳගෙන ඒවලේ අපි මෛත්‍රී භානකට අපි ගැන දැන් මෛත්‍රී භාන කරනවා කියලා කියන්නේ. ඒවලේ අපි ආනාපාන සතිය කරනකොට දැන් අපි කියන ආනාපාන සති කරනවා කියලා කියන්නේ. හැබැයි අරක තමයි මූලික ඉස්කැලටන් එක. ඒක ඉඳගෙන තමයි ඒක නැති වුණොත් අපිට ඉතිරිල යනවා. අර සීනි ටික ලුණු ටික දාන්න එකක් නැති වෙනවා අපිට. ඒ නිසා අන්නේ පදනම හදාගන්න දෙයට විශේෂ අවධානය යොමු කළ තින භාවනාවේදී මේ සති නිමිත කියන කාරණය. පින්නතුනි දැන් අපි මේ කතා කළේ කායනපස්සනාව. එතකොට මුල ආනාපාන සතිය, ඊට පස්සේ ඉරියාපත, ඊට පස්සේ සම්පජඤ්ඤය. උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රි නිින්දට යනකම්ම කරන දේ ගැන අවධානය යොමු. සිහිය මෙතන තියාගෙන ගෙදර කෑම වෙනකොට වෙනවා කියලා අවධානයෙන් ඉන්නේ. එහාට මෙහාට යනකොට යනගෙන අවධානයෙන් ඉන්නේ. අතුබානකට අතුබාන බව දැනගෙන ඉන්නේ. ඇඳුම් අඳිනකොට ඇඳුම් අඳින බව අවධානයෙන් ඉන්නේ. ඔව් දන්නවා මේක මේ ශාරීරික ක්‍රියාකාරීත්වයක් විතරයි, මේ සත්‍යයේ පුද්ගලයක් කරන දෙයක් නෙවෙයි මේක කියලා. මනස තියෙන තැන ආහාරයෙන් නිෂ්පාදනය වෙච්ච මේ ශරීරයේ එක්තරා ක්‍රියාවලියක් විතරයි කියලා දන්නවා. මම කරනව නෙවෙයි, මේක මේ හේතුඵල ධර්ම මත සිදුවන ක්‍රියාකාරීත්වයක් කියන එක දකිනවා. මෙන්න මේක දකින්න ඒකත් ඔහු දකිනවා. මේක ආහාරයෙන් නිසා හටගත් ශරීරයෙන් මේක නිර්මාණය වුණේ, ඒ හේතු නිරුද්ධ වීම මේක නැති වෙන ආකාරයත් සමුදේ වේ හැටියට දකිනවා. මේක තමන් කරන හැම ක්‍රියාකාරීත්වයක්ම හේතු ඇති කල්ලි හටගත්තා, ඒක නිරුද්ධ වෙනවා කියලා දකිනවා. තමන්ගේ ඉරියව් වුණත් එහෙමයි. මේ මොහොතේ ඉරියව්ව මේ මොහොතය තුළ නිර්මාණය වෙනවා, ඊළඟ මොහොතේ මේ ඉරියව්ව වෙනස් වෙනවා. එතකොට මේ ඉරියව්ව ඊළඟට යන එකක් නෙවෙයි, ඒ මොහොත තුළ හේතු මත ඇතිවන දෙයක්, හේතු නිරුද්ධ වීම නැති වෙනවා මිසක් මේක පුද්ගලයක සත්‍යයක් කරන දෙයක් නෙවෙයි කියන අවබෝධයත් එක්කම නැචකින්චි ලෝකේ උපාදී ඇති කිසිම දෙයක් ගැන ඔහු ඇලෙන්නේ ගැටෙන්නේ නැති උපාදි හත නොගන්න මට්ටමට යනවා. එතකොට ආනාපාන සතියේ ඉරියාපත සම්පජඤ්ඤේ පටිකුල මනසිකාරය. ඊට පස්සේ අපි අර උදේ වඩපු විදිහට මේ ශරීරයේ තියෙන කෙස් ලොම් නියදත් ආදී කාරණා ගැන ඊට පස්සේ හිතනවා. මේවත් මේ ආහාරය නිසා හටගත්තු දේවල් නේද? ආහාරය නිරුද්ධ වීම නැති වෙන දෙයක් නේද කියලා ඒකෙත් ඔහු සමුදේ වැය දකිනවා. ශරීරේ කොටස් දකිනකොට මේ ශරීරය මගේ කොටස් නෙවෙයි. මේ අපේ ශරීරේ නිර්මාණය වුණේ කොහොමද? කුඩා කාලේ අපේ අම්මා ගත්තු කිරි වලින් අපි පෝෂණය වුණේ. මේ ලෝකේ බිහි වුණාට පස්සේ අපි කොහොමද වර්ධනය වුණේ? ආහාර වලින්. බත්, මුං, කව්පි, පරිප්පු, කිරි හොදි ඒවා කාලේ තමයි මේ හැදලා තියෙන්නේ. අපි වහම ලස්සනට හැඩවැඩ දාගෙන ගියාට මේ පින්නතුනේ මේ ඔක්කොම කෑම් බීම වල වෙන ප්‍රොජෙක්ෂන් එකක් නෙමෙයි. ඒතර අපි ආඩම්බර වෙලා යනවා. නමුත් මේ හාල්, ඈ, පාන් පිටි, කිරි හොදි මේවා කාපුව තමයි මේ කෙස් ගස් දත් විදිහට මේ තියෙන්නේ. එතකොට අපේ කර්මයට අනුව මේ විදිහට නිර්මාණය කළ දුන්නා. දැන් ඇතැමිට අපේ එකම ගෙදර, අපි ගොඩාක් කාලෙ හිටිය ගෙදර එකම වන්දනේ කැමී වෙන්නේ බත් එක මුට්ටියක. ඒ වෙම ඒ ටික වෙලා අම්ම ඉතින් එක එකයිට බෙදුවා. නංගීට, මල්ලීට, අක්කට, ගෙදර පූසට, බල්ලට ඒ සත්‍යාගේ කුසෙන්ට ගිහිල්ලා හටින් ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව පූසට ඇඟට ගියාට පස්සේ පූසගේ ලෝම වලිගේ ටික හැදෙනවා. බල්ලගේ ඇඟට ගියාට පස්සේ ඒව හැදෙනවා. අපි ඇඟට ගියාට පස්සේ මේ විදිහට හැදෙනවා. මේක තමයි පින්නතනේ මේ කර්මයෙන් නිර්මාණය කළ දෙන දෙමේ. දැන් අපි මෙහෙම නිර්මාණය කළ දීපු අපේ ශරීරයේ කොටියක් ඇඟට ගියොත් කොහොමද? ඕ එයාගේ කර්මය අනුව එයාගේ ශරීරයට පරිවර්තන වෙනවා මේක. මේක තමයි ලෝකේ යන විදිය. ඉතින් මෙන්න මේක දැකීමත් එක්කම මේ තැනත්තාට මේ ශරීරයේ ආහාර නිසා නිර්මාණය වෙලා මේ කර්මයේ දායාද කොට ඇති සත්වයා හට ගැනීම නිරුද්ධ වීම අපි දකිනවා. දකින්න දකින්න මේ ලෝකයට, පුද්ගලයන්ට, සත්වයන්ට තියෙන ඇල්ම ටිකෙන් ටික අඩු වෙනවා මේ. ඒකයි මේ වෙන්නේ. අපි වෙනද සත්ව පුද්ගල සංඥාවෙන් මේ මගේ දුව, මේ මම, මේ අම්මා තාත්තා කියලා බෙදාගෙන සත්ව පුද්ගල සංඥාවෙන් ගත්තු මේ පුද්ගල සංඥාවයි පුද්ගල සංඥාවටයි මේ පහර වදින්නේ. ඒත් එක්කම මේ අවබෝධයක් එක්කම තමන්ට ඇලෙන්න ගැටෙන දෙයක් නැති වෙන මට්ටමට හිත ටිකෙන් ටික සකස් වෙනවා මේ. මේක දවසකින් දෙකකින් කරන දෙයක් නෙවෙයි. අකණ්ඩව මේ ප්‍රතිපදාව හිටියොතින් ඊළඟට යන මාර්ගය ලස්සනට විස්තර වෙනවා. ඊළඟට නවසීවතික කියලා තියෙනවා. ශරීරය මරණයට පත් වුණාට පස්සේ ටිකෙන් ටික මේ ශරීරය ඉදිමෙනවා, නිල් පාට වෙනවා, මේකේ සරවාදී වැගිරෙනවා, කනෝ දානවා. ටිකෙන් ටික මේ ශරීරයට වෙන දේ ගැන හොඳට බලනවා. වෙනත් කෙනෙකුගේ ශරීරය තමන්ට ඇප්ලයි කරලා බලන්න පුළුවන්. එතකොට එහෙම ශරීරයන ඔබ දැකලා තියෙන ශ්‍රී ලංකාවේදී එහෙමයි, සුනාමි කාලේ එහෙම, ඒ වගේ අපි හුඟක් දැක්කනේ. ඉතින් පින්නතුනේ මේ ශරීරයට වෙන සිදුවීම මේ. නමුත් අපට මේක කවදාවත් හිතෙන්නේ නැහැ මගේ ශරීරයට වෙයි කියලා මෙහෙමනේ. පින්නතුනේ මේ ශරීරයත් එහෙමම ස්වභාවයක් තමයි මේක. මේක මෙහෙම ගිහිලා කවදා හරි දවසක ටිකෙන් ටික මේක ඒ අවසන් කටයුතු කරන විදිය අනුව භූම දාණය හෝ ආදාහනය කරන විදියට අනුව මේක ඉතින් පොළොවට දුවවිලෙන එක වෙන්නේ. මේක හැම මොහොතේ මේ මට්ටමට යමින් ඉන්නේ. තමන්ගේ මියගේ ඥාතින් ඉටත් මේ දේ වුනේ. තමන්ටත් මේ දේ වෙන්නේ. ඒ මියගේ ඥාතින් ඉන්නකොට අපි අනේ මගේ අම්මා තාත්තා කියලා අපි බදාගෙන හිටියනේ. ඉඹගෙන හිටියා. නමුත් ඒ හැම දිනාටම අද වෙලා තියෙන මේක නේ. අපට වෙන්නේ ඒකම තමයි. අපට ඒක වෙන්නේ නැහැ කියලා හිතන්නේ පහේ. නමුත් අපිට ඉතින් කාටුණත් අපට නම් ඔක වෙනකන් නැහැ කියලා නේ. එහෙම එකකුත් තියෙනවා. පින්නතනේ ඇත්තටම අපටත් ඒ දෙයම තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේක කලින්ම තේරුම් ගන්න එක තමයි මේ ධර්මයෙන් අපිට කරන්නේ. කළා අපි කලින්ම දුකෙන් නිදහස් කරවීමට තමයි බුදුහාඳුර අපට මේ මාර්ගය දේශනා කළේ. ඉතින් මෙන්න මේ කය ගැන බලනකොට කයේ විවිධ අවස්ථා ගැන නුවණින් බලන්නයි මේ දේශනා කළේ. පින්නතුනි මේව බැලීම ජීවිතයේ අසුභවාදී පැත්තක් බැලීම නෙවෙයි ජීවිත යථාර්ථයේ බැලීම. මේව බලන්න බලන්න තමයි පින්නතුනි අපි ජීවිතයට වඩාත්ම ශක්තිමත්ව අභිමාණයෙන් දුකෙන් නිදහස්ව හොඳ පෞරුෂයක් ඇතුව අපට ශක්තිමත්ව දුකෙන් නිදහස් වෙලා ජීවිත යථාර්ථයට මුහුණ දෙන්නයි බුදුරජාණන් වහන්සේ අපට මේ මඟ දේශනා කළේ. මේ විදිහට අපි කායනපස්සනාව කාලයක් වඩනවා. ඊට පස්සේ ඒකෙන් නවතින්නේ නැහැ අපි. වේදනාසු වේදනපස්සී විහෙති කියපු විදිහට වේදනාවන් හි වේදනාව බලනවා. මොකද්ද වේදනා කියලා කියන්නේ? ඈ සාමිසං වාසුකං සාමිසං සුඛං වේදියාමිති පජානාති. නිරාමිසං වාසුකං නිරාමිසං සුඛං වේදියාමිති පජානාති. සාමිස සුඛ නිරාමිස සුඛ සාමිස දුක නිරාමිස දුක සාමිස දුකම සුඛ නිරාමිස දුකම සුඛ. සාමිස කියන්නේ ලෝකෙට ආසා සහිතව විඳින සැප දුක් තියෙනවා. ඒ කියන්නේ අපි රාග සහිතව ලෝකෙට ආසාවෙන් සින්දුවක් අහනවා නම් ඒක සිත පිනායන එකක් නම් ඒක රාග සහිත වෙටි වෙන සරාගං වා සුඛං. ඒක ලෝකෙට ඇලියම් සහිත වෙටි වෙන සැපයක් අපි වෙලාගෙන ඉන්නේ. ඒ වගේම තම භාවනා කරනවා. නිරන්සං වා දුක්ඛං වේදියාමිත පදානාති. මේක කෙලස් දිනු කරන්න කරන එකක් නෙවෙයි. මේක නිරාසාවෙන් කරන දෙයක්, නිස්සරණ දයයෙන් කරන දෙයක්, දුකෙන් දුර වෙන්න කරන දෙයක්. මේක කෙලස් වැඩන කරන දෙයක් නෙවෙයි. නමුත් ටිකක් දුකක් ඇති වෙන පොඩ්ඩක් ඉවසගෙන ඉන්න එක. භාවනා කරනකොට ඇති වෙන වේදනාවට කියන්නේ නිරන්සං වා දුක්ඛං කියලා. ඒක ආසාවෙන් කරන දෙයක් නෙවෙයි අපි. ඒ වගේම ටිකක් හිත සමාධිමත් වෙනකොට නිරමසං වා සුඛං වේදියාමිත පජානාති. ආශා රහිතව දැන් මනසට සැපදුත් වෙනවා. ආනාපාන සතියෙන් එම සිත සමාධිමත් වෙනකොට ධාතු මනසිකාරෙන් හිත සමාධිමත් වෙනකොට මේ ආදී කමඨහරගෙන් හිත සමාධිමත් වෙනකොට තමන්ට දැනෙන වේදනාව ගැන තමන් සැලකිලිමින් ඉන්නවා. එතකොට මේ වේදනාව කියන්නේ පින්නතුනේ මේක දිගටම එකට තියෙන දෙයක් නෙවෙයි. වේදනාව කියන්නේ කායික වේදනාවක් විතරක් නෙවෙයි ඈ. ඇසට ඇස නිසා ඇතිවන වේදනාව තියෙනවා. කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයින්ම වේදනාව එනවා. ඒවා සැප දුක් සැප වේදනාව වෙන්න පුළුවන්, දුක් වේදනාව වෙන්න පුළුවන්, උපේක්ෂා සාගත වේදනාව වෙන්න පුළුවන්, සාමිත වේදනාව වෙන්න පුළුවන්, නිරාමිත වේදනාව වෙන්න පුළුවන්. දැන් ඔබ වාඩි වෙච්ච මුල් අවස්ථාවේ හරිම සනීපයිනේ වාඩි වුණාමනේ. ටිකක් වෙලා ගියාම මේ සනීප ඉරියව්වම ටිකක් අමාරුයි. ඊට පස්සේ කකුල් දෙක පොඩ්ඩක් දික් කරගන්නවා. දික් කරගත්තු ගමන් ඉතාලේ දැන් තමයි ඔන්න නියම ඉරියවටයි කියලා හරිය සනීපයකට හිතෙනවා. ඒක ටිකක් ඉන්නකොට ඉතින් නෑ මේකත් වැරදුනායි කටි කරගන්නවා කියලා ආයෙ ඔන්න කකුල් දෙක ලං කරගන්නවා. පින්නතුනි අපේ ජීවිතෙම කියන්නේ අපි ඉරියව් වෙනස් කිරීමක්. වෙන දෙයක් නෙවෙයි. ඕනම ඉරියව්වක පළමුවම හිටපු මොහොත හරිම සනීපයි. අපි හිතන්නේ මේ සැප වේදනාව පටන් ගත්ත කියලානේ. සැප වේදනාව පටන් ගත්ත නෙවෙයි පින්නතුනි දුක් වේදනාවේ ආරම්භක අවස්ථාවයි. ඒක ටිකෙන් ටික දුකක් බවට පරිවර්තනය වෙනවා. ආයි ඒක වෙනස් වෙනවා. ඉතින් මේ වේදනාව එක දිගටම තියෙන දෙයක්වත් පුද්ගලෙක් ඉන්න දෙයක්වත් නෙවෙයි. දැන් ඔබ උදේ ඉඳන්ම හිතේ රදේ හිටියනම් උදේ ඉඳන්ම මට හිසේ රදේ කියලා ඔබ කියනවනේ. ඇත්තටම ඔබ දිගටම හිසේ රදෙන් දුන්නේ. ඒ අතරේ කවුරුහරි විහිළුවක් කරොදින් එකට හිනා වෙනවා, කාට හරි බනිනවලාදී බනිනවා, පින්කමක් කරන වෙලාවේ දෙයක්ස් කරනවා. දිගටම හිසේ රදෙන් හිටියේ නෑ පින්නතුනි. හිසේ රදේ කියන්නේ ඒක මතක් කරන වෙලාවට විතරයි කියන්නේ. කෙතර බලන්න මරණියක් වෙච්ච වෙලාව දැන් මරණී ඉස්සරහා තියෙනවා. තියෙනකම අඬාඬ ඉන්නවා. ඉතින් කවුරුහක් ආවොත් ටිකක් වැඩිපුරත් අඬනවා. මසැ පිටිපස්සට ගිහලා කෑමක් වෙනවා. කවුරුරි විහිළුවක් කරොත් ආ හිනා වෙනවා. ආයෙන කවුද ආවේ කියලා කියනවා. ඊට පස්සේ ආයෙ මිනිහ ළඟට දුවරෙනවා. අනේ නංගිය බලන්න අම්මට වෙච්ච දේ කියලා අඬනවා. ආයෙත් පස්සේ ආර කෑම දෙන ඊට පස්සේ ආයෙ පිටිපස්සට ගිහලා ආයෙ දැන් ඉන්නවා. ආයෙ ළමේ මොන හරි කරනවා, කෑ ගන්න මොනවද ඔය කරන්නේ කියලා. ඊට පස්සේ කවුරුරි විහිළුවක් කරනවා, ආ හිනා වෙනවා. ආයෙ ඉස්සරහට යලා අනේ අම්ම මැරුණා නේද කියලා ආයෙ අඬනවා. පින්නතින් මෙන්න මේ වගේ තමයි. ඒ වේදනාව එක දිගටම තියෙන්නේ නැහැ. හැම වෙලාවෙම මේක වෙනස් වෙනවා. කායික වේදනාවක් එහෙමයි, මානසික වේදනාවක් එහෙමයි. මේක අඛණ්ඩව තියෙන දෙයක් නෙවෙයි. ස්පර්ශය නිසා හටගන්න මේ වේදනාව, ස්පර්ශය කියන්නේ ඒක සිතට නඳුරු වීමත් එක්ක මේ මොහොතේ හටගන්න වේදනාව. ඒක දිගට තියෙන දෙයක් නෙවෙයි. හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නැති වෙන දෙයක් මේ. ඒ වගේම මේ වේදනාවක් විඳට විඳින පුද්ගලෙක් නැහැ. විඳින නිස්තර පුද්ගලෙක් නේ. අපි හිතාගෙන ඉන්න මට තමයි මේ දුක ආවේ කියලා. නමුත් එහෙම දුක් විඳින කෙනෙක් පරමාසත්‍ය අනුව නැහැ. මේ හේතුඵල ධර්මක එකතුවකින් සිදුවන ක්‍රියාදාමයක් විතරයි. වේදනුපස්සනා වැඩිමෙන් අපි තේරුම් ගන්න වෙන මේක. අපේ සිතට කයට දැනෙන වේදනාවල් අඛණ්ඩව ස්ථිරවම එක දිගට තියෙන වේදනා නෙවෙයි. ඒ මොහොත ස්පර්ශය අනුව හටගෙන ඒක නිරුද්ධ වීමෙන් ඇති වෙන දෙයක්. අපි මේක හරියට තේරුම් ගත්තොත් පින්නතනි අපි දක්ෂ වෙනවා දුක් වේදනා අඩු කළ සැප වේදනා නෙවෙයි. කොහොමද මේ දක්ෂ වෙන්නේ? ඇතැමිට ශරීරයේ ලොකු වේදනාවක් තියෙන පුළුවන්, ලොකු රෝගයක් තියෙන පුළුවන්. පිළිකාවක් වෙන්න පුළුවන්, වකෝඩු අමාරුවක් වෙන්න පුළුවන්, දියවැඩියා වෙන්න පුළුවන්. ඒක හිත හිත හිටියොත් පින්නතනි දුක වැඩි. එතකොට අපි කායික දුක් විඳිනවා, මානසික දුක් විඳිනවා. කායික දුක් විඳින එක කමක් නැහැ පින්නතනි. ඒක මානසික විඳින්නක. අන්නේ මානසික නොවිදෙන විදියට අපට එතෙන්ට රීප්ලේස් කරන්න පුළුවන් හොඳ භාවනා කමටහනක්. ඔබ මෛත්‍රී භාවනා කරමින් හොඳට හිත සමාධිමත් වෙනකොට, බුදු ගුණ භාවනා කරලා හොඳට හිත සමාධිමත් වෙනකොට, ආනාපාන සතිය කරලා හොඳට හිත සමාධිමත් වෙනකොට පින්නතුනි ඔබේ ශරීරයේ කොයිතරම් බරපතල රෝගයක් තිබ්බත් ඒ වෙලාවේ ඒ රෝගිය ඔබට අදාළ නැහැ. ඔබ ඉන්නේ මානසික සුවේ ඉන්නේ. පින්නොතින අපි දුක් විඳින්නේ ඇත්තෙම කායිකව නෙවෙයි, අපි දුක් විඳින්නේ මානසිකව. වයස ගැන හිතන්න. ඔබට මෙච්චර වයසේ කියන එක ඇත්තටම කොහෙද මේක නිර්මාණය වෙලා තියෙන්නේ? ශරීරයේද? සිතේ තියෙන මේක පින්නොතින. ඔබට ඉන්න දරුව ගැන අහවලාට කරදරයටපත් වුණා, අහවලාට රැකියාවක් නැහැ. ඒ ඔක්කොම දේවල් පින්නොතින බාහිර ලෝකේ නෙවෙයි තියෙන්නේ. අපිම මනසින් හදාගෙන අපි මේ දුක් විඳීමක් තියෙන්නේ. මෙන්න මේ වේදනාව හරියට තේරුම් ගත්තොත් අපි දක්ෂ වෙනවා අර දුක් ටික ඔක්කොම තිබෙද්දිත්, දුක් ටික තිබෙද්දිත් අපේ මානසික දුක් නොවන විදිය මනසක් හදාගන්න. අපි හිතනවා බඩමුට්ටු තියන අය සැපෙන් ඉන්නවා, බඩමුට්ටු නැති අය දුකින් ඉන්නවා කියලා නේ. අර රුසියානු චිත්‍රයක් තියෙනවා. රුසියාවේ ගෙදරක දරුවෝ 4 දෙනයි, අම්මයි තාත්තයි. මේ 6 දෙනාම එක ඇඳක නිදා ගන්නවා. දෙපැත්ත රොළු දාලා දෙගොල්ලා නිදා ගන්න එකම බ්ලැන්කට් එකකින් වහගෙන සීතලට. මේ ඇඳේ එක පැත්තක ඇඳන් අර යට පාද නැහැ කැඩිලා. ඒ පැත්තට මේ ලී කොට තියලා උස්සලා තියෙනවා. අනිත් පැත්තෙන් ගේ ටිකක් තෙමිල වැහෙනවා. එක්කෙනෙක් පුඩේ පුද්දාගෙන වගේ ඇඳේම ඉන්නේ. ඒ අතරේ බල්ලා කෝස ඇවිල්ලා උන්ට සීතලයට වුණොත් අර ඇඳ උඩ අර කට්ටිය අතරම නිදාගෙන ඉන්නවා. මේ අය ඔක්කොම නිදාගෙන ඉන්නේ හිනා වෙලේ. මූණ ඔක්කොම හිනා වෙලා මේ ඉන්නේ. මෙච්චර අගහිරකම් තිබුණත් මේ ගෙදර 6 දිනක් එක ඇඳක් උඩ මේ කැඩි කැඳේ නිදා ගන්න කොටෙකුත් එක පැත්තකට තියාගෙන 6 දිනක් සතුටින් ඉන්නේ. පින්නතනි මේ දුක් විඳීම කියන එක අපි බොහෝ වෙලෙ හිතන් ඉන්නේ මට කෑම නැහැ, ලෙඩ දුක් තියෙනවා, ගේ හරියට හදලා නැහැ. මේ ඔක්කොම පින්නතනි අපේ මානසින් හදාගත්තු දුක් ටිකක් නෙවෙයි. අන්න එතෙන්ට හරියට අපි බුද්ධිමත් හිටියොත් අර අඩුපාඩු කන් ටික ඔක්කොම තියාගෙනත් වෙනතනේ අපට මානසින් සතුටෙන් ඉන්න බලුවොත්. හැබැයි සතුටක් අපි දන්නා මෙතෙන්දී ඒක නිත්‍ය දෙයක් නෙවෙයි. ඒකත් වෙනස් වෙන දෙයක් කියලා බව දැනගෙන අපි පින්නතනේ විශේෂයෙන්ම සමත භාවනා උපයෝගී කරගෙන සතුට ලබනවා. ඒක තැම්පත් වෙනකොට කුමන හෝ භාවනාවක් තමන් හුරු කරගන්න. විශේෂයෙන් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, දේවතානුස්සතිය, මේ හැමදේම ඡාගානුස්සතිය, මේ හැමදේම පිනතුනි භාවනා කමටහන්. ඔබ ජීවිත කාලේ දීපු දන් දීම ගැන මතක් කරගන්න. අම්මා තාත්තට සලකපු හැටි, අසරණයට සලකපු හැටි, ඔබේ දෑතින් අනිත්ට පිට වෙච්ච හැටි, මේ පරිත්‍යාගයේ සිලිස්සේ, ඒක හිතන එකත් භාවනා කමටහන. තමන්ගේ අතින් මේ වගේ ස්වාමිනාසකට දාන වල දුන්නා, පූජා කළා, අම්මට තාත්තට සැලකුවා. ඒව ගැන හිතේ හිතත් පිනතුනි හිත එකඟ කරගන්න පුළුවන්. මේ හැම දෙයක්ම භාවනා කමටහන්. මේ හැම දෙයකින්ම හිත එකඟ කරනකොට පින්නතුනි අර බාහිර අනින් දුක් ටික තමට එන්නේ නැහැ. ඇත්තෙම එතෙන්දි වෙන්නේ අපි අවබෝධයෙන් නෙමෙයි කරන්නේ. අපි දැන් මේව දැන් වාක් අපි ධර්ම කරුණු දන්නවනේ දැනගෙන නෙමෙයි කරන්නේ. එතකොට දැන් මෛත්‍රී භානාව වුණත් දැන් සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා කියනකොට කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් මේ ලෝකෙට ඇරිලද කරන්නේ කියලා. හැබැයි ලෝකෙට ඇරිලා නෙමෙයි අපි කරන්නේ. මොකද අපි මේක කරන්නේ හිත සමාධිමත් කරගෙන ඊළඟ පියවරට විදර්ශනාවට යන්න උපකාරයක් පිණිස මේක කරන්නේ. අපි ඒ තුලම යටපත් වෙලා ඉන්නේ හැමදාම. මෛත්‍රී වැඩුවත්, ඡාගානුසතිය වැඩුවත්, දේවතානුසතිය වැඩුවත්, සංඝානුසතිය වැඩුවත් කුමන භාවනාවක් කරත් අපි දන්නවා මේක එක අතකින් කරන්නේ හිත තැම්පත් කරගෙන ආධ්‍යාත්මික සුවය ලබන්න. අනිත් පැත්තෙන් ඊළඟ පියවරේදී අනිත්‍ය සංඥා වඩන්නට, විදර්ශනා වඩන්නට මේ හිත එකඟ කිරීම උපකාරයක් සඳහායි අපි කරන්නේ. මේක සමාධිය, සමාධියෙන් ඇති කරගන්න සැපය අවසාන ඉලක්කය සඳහා නෙවෙයි අපි කරන්නේ මේක. ඒක ප්‍රයිමරි ටෙක්නික් එකක් විතරයි. එතන මුලින් අපි කරන්නේ අර එදිනෙදා අපේ හිතට එන අමිහිරි අත්දැකීම් වලින් දුක් විඳින එකේ මුදවලා මේ කුසල අරමුණක බොහෝ වෙලාවක් ඉන්න එක ලොකු කුසලයක් මේක. මේක මානසික සුවයක්. ඒ බාමට භාවනා කමටහන් විදිහට දැක්කෙන්නේ ඒක. ඒක අවිද්‍යාවෙන් මිශ්‍ර තමයි. ඒක ඇතැම් විට ඇලීමක් තියෙන යම් පමණකට. නමුත් ඒක වැරදි දෙයක් නෙවෙයි ඒක. දැන් සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හිතනකොට කෙනෙකුට තරක් කරන්න පුළුවන් මේ ලෝකෙමයි තමන්ගේ දරුවෝ කරගෙන ඉන්නේ ඇයි කියලා. ඒක කෙලෙසක්ද කියලා. නමුත් ඒක සාමාන්‍ය ලෝකයට ආදරය කරන තරම් ඕලාරික දෙයක් නෙවෙයි මේක. ඊට වඩා ඇහිලා මානසිකත්වයෙන් මේක පිරිසුදු හිතින් කරන්නේ මේක. ඒ විතරක් නෙවෙයි මේක ධර්ම මාර්ගයේහි ගමනක් යන ගමන් මේ කරන දෙයක්. බලාගෙන ඉන්න කෙනෙකුට මේක කියන්න පුළුවන් වැඩි සංකේත දෙයක් කියලා. නමුත් අපි දන්නවා අපි මේ ලොකු ගමනක් යන්නේ කියලා. දැන් ගෙයක් හදන්න ඕන කෙනෙක් ගෙයක් හදන්නේ මුල් මිල මුදල් හම්බ කරගන්න ලංකාවේ නරුගම ගොවි මහත්තයෙක් කියලා කුඹරක් කොටනවා. කුඹර කොටනවා ආසාවෙන් මේ ටික ඉතින් කුරුල්ලන්ගෙන් බේර ගන්නවා. ඉතින් වතුර ටික දානවා, ගොම පොහොර ටික, කෘෂි රසායනික ද්‍රව්‍ය ටික දාලා පෝෂණය කරනවා. බලාගෙන ඉන්න කෙනාට පේන්නේ මේ මිනිස්සු මේ කුඹරට ආසා එහෙම කියලානේ. නමුත් ඇත්තනම මියා ගොළුවේ තියෙන අනාගතයේ ගියක් හදන්න මෙයන්නේ මේ. ඒ ගේ හදන්න තමයි මේ වැඩ දෙක මේ කරමින් ඉන්නේ යා. ඒ අස්සන් අරගෙන ඒක විකුණලා ගේ හදන එක මේ ඔළුවේ තියාගෙන බලන කෙනාට පේන්නේ වෙන දෙයක් පේන්න පුළුවන්. Tamanටත් යටමිට හිතෙන්න පුළුවන් මම මේ කුඹරට ආසා කරනව නේද, ගොයන් වලට ආසා කරනව නේද කියලා Tamanට හිතෙන්න පුළුවන්. නමුත් Tamanගේ දැක්ම ඊට වඩා ඉහළයි. සමථ භාවනා කිරීමත් එහෙමයි. මේ තම ආධ්‍යාත්මික ගමන මගේ මේ යන ගමන. මේ හිත එකඟ කිරීම හරියට අපි ගමනක් යනකොට තැන් තැන් වල සේම භූමිය වල අපි නවතිනවා. බොහොම හොඳට ගස් තියෙන, වතුර තියෙන, කඩවල් තියෙන රෙස්ට් ඒරියා වල අපි ඉන්නවනේ. අනේ රෙස්ට් ඒරියා හැක ඉන්න වගේ තමයි සමතේ කියලා කියන්නේ. ඒකේ ඉඳලා මහන්සි අරලා වතුර ටිකක් එහෙම බීලා වාහනේ ටිකක් මේ මහන්සි අඩු කරගෙන අපි යනවා ඊළඟ ගමනට යන්න මේක. අපි ධර්ම මාර්ගේම ඉන්නේ ඉතින් ඒක. නිතරම ඇත්තෙම තමන් අවධානයෙන් ඉන්නේ තමන් මේ ගමන යන්නේ තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්න යන්නේ කියන ඉලක්කය තමන් තියාගෙන ඉන්නේ ඒක. ඊයතට අඩුපාඩු කරනත් වෙන්න පුළුවන්. මගේ දී එකපාර අපේ එක දිගටම සමාන්තර රේඛාවක් වගේ අපි සාර්ථක වෙන්නෙම නැහැ. අපි යනවා කැමැති වැටෙන්න පුළුවන්. අපේ කෙලෙස් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒත් සමාන් සිහින්න ඕනේ ඉඳගෙන ඒවා නැවත හරි ගැත්තගෙන සමන් නිවැරදි මාර්ගයට එනවා. පින්වත්නි අපි මේ කතා කළේ වේදනාසු වේදන පස්සේ විහෙරති කියන කාරණේ. වේදනාවන්හි වේදනානුව බලනවා, සැප දුක් කියන වේදනා, උපේක්ෂා කියන වේදනා මේ විස්පර්ශ නිසා හටගත්තා. එතනම නිරුද්ධ වෙනවා, විස්පර්ශ නිරුද්ධ වෙන කියලා දකිනවා. නැතකින්ති ලෝකී උපාදිය මේ කිසිවක් උපදිවස්යෙන් තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් මේ තැනත්තා ගන්නෙ නෑ. අනිත් පියවරේදී පින්නතුනේ චිත්තේ චිත්තාන පස්සේ විහෙරති. දැන් ඔන්න තවදුරටත් යා ගැඹුරට යනවා. හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නේ. සරාගං වා චිත්තං, සදෝසං වා චිත්තං, සමෝහං වා චිත්තං ආදී වශයෙන් සරාගී හිතක් තියෙනකොට දන්න දැන් රාගසහිත හිතක් තියෙන කියලා. කවුරු හරි කමනාපයෙන් හිත ඉන්නකොට අමනාපයෙන් හිත තියෙනවා කියලා දන්නවා. සමාහිතං වා චිත්තං, හිත සමාධිමත් වෙලා ඉන්නකොට ආ දැන් මගේ හිත සමාධිමත් වෙලා කියලා දන්නවා. තමන් හිතට එන ඒ සිත් ගැන ඒවත් එක තමන් සටන් කරන්න යන්නේ තියෙන විදිහටම තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙම කරනකොට පින්නතුනි හැම වෙලාවෙම තමන් දන්නව තමන්ගේ දැන් හිතේ ස්වභාවය මොකද කියලා. තමන් දැන් කෙනෙක් ගැන මතක් වෙනකොට උනත් ඒ මතක් වීමෙන් තමන්ගේ තේ රාගයක් ඇතිවන්නේ, විරාජී බවක්ද, ඒ කෙනා ගැන අමනාපයක්ද, මොකද්ද කියලා හොඳට බලනවා තමයි. තනිකරම මේකද කියන්නේ ධම්මාදාස කියලා. ධර්මයේ නැති කණ්ණාඩිය තමන්ගේ දැස්ස දාගෙන මේනේ කැඩපත මිරය. අනිත්‍යයේ රෙකමෙන්ඩ් තමන්ට අවශ්‍ය නැහැ. තමන්ම දන්නවා දැන් තමන්ගේ තත්ත්වය මොකද්ද කියලා. ඇතැමිට මුළු ලෝකයක්ම ඔබ හොඳයි කියලා, ඔබ පරිත්‍යාගයේ සීලයේ කියලා, ඔබ කරුණාවන්තය කියලා අගය කරන්න පුළුවන්. නමුත් තමන් දන්නවා ওই කිමේසු වෙන තරම් කරුණාවක් තමන්ගේ ළඟ නැහැ කියලා. එතකොට තමන් උත්සාහ කරනවා තමන්ගේ තියෙන මේ අඩුපාඩු කණික හදන්න. බාහිරයි කියන ඔබ හරිම මෛත්‍රී සාගතය කියලා. නමුත් ඔබ දන්නවා පොඩ්ඩක් වැරදිච්ච ගමන් කේන් තියන හැටි ඔබ දන්නවා ඔබ ගැන. එක පොඩි දෙයක් ඇති වැරදෙන්න කුපිත වෙලේ පාර්ක යන ගන්නවා සිය. අපිට ඉන්න තැනවත් මතක නැහැ අන්තිමට. සතිපට්ඨානේ වඩන කෙනා ඇත්තෙම දන්නවා තමන්ගේ මේ තියෙන අඩුපාඩු ගන්න එක තමන් තමන්ට අවංකයි. මේ අවංක ගමනේ තමන් මේ යන්නේ. රාග සහිත සිතුවිලි වුණා තමන්ට ඇති වෙනකොට තමයි හොඳට දන්නවා. මේකට කියන්නේ චිත්තානපස්සනාව කියලා. ඒකත් තමන්ගේ හිත නෙවෙයි. මේ සත්‍ය පුද්ගලයේ පාලනය කිරීමක් නෙවෙයි. මේක නාම රූප නිසා හටගත්තු මේ විඥාණය නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන හේතුඵල ධහම මත ක්‍රියාත්මක වන යථාර්ථයක් කියලා ගන්න ඕනේ. මේ හිතත් හටගෙන නිරුද්ධ වෙන දෙයක්. මේක අඛණ්ඩව එක දිගටම තියෙන හිතක් නෙවෙයි. මේක නිත්‍ය සපාත්ම දෙයක් නෙවෙයි කියනකෝ දන්න. ඒ සිතා තමන්ගේ කරගන්න යන්නේ වෙනත් පිටස්තරගෙන බලන විදිහට බලන තමන් හුරු වෙනවා. මේකට කියනවා චිත්තාන පස්සනාව කියලා. සරාගං වා චිත්තං, සරාගං චිත්තං දපජානාති. වේදරාගං වා චිත්තං, වේදරාගං චිත්තං දපජානාති. සමෝහං වා චිත්තං, සමෝහං චිත්තං දපජානාති. වීතමෝහං වා චිත්තං, වීතමෝහං චිත්තං දපජානාති. සමාහිතං වා චිත්තං, සමාහිතං චිත්තං දපජානාති. අසමහිතං වාචිත්තං, අසමහිතං චිත්තං දිපජානාති. විමුත්තං වාචිත්තං, විමුත්තං චිත්තං දිපජානාති. අයමුත්තං චිත්තං දිපජානාති. මේ විදිහට ඒ ඒ මොහතේ හිතේ තියෙන ස්වභාවය අනුව තමන් ඒ විදිහටම දකිනවා. හොඳ අවධානයෙන් ඉන්න. ඒ වගේ මේකේ හට ගැනීම නිරුද්ධ වීම නිතරම තමන් දකිනවා. ඒක දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. ඊට පස්සේ පිනොත්තුනේ වැදගත්ම කොටස ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් පිළිබඳව සිතිවිලි ගැන හොඳ අවධානයක් ඉන්නවා. නීවරණ ගැන විශේෂයෙන් පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ තියෙනකොට දන්න දැන් මේ නීවරණ මගේ ළඟ තියෙනවා කියලා. නෝපං නීවරණ ඇති වෙනව නම් ඇති වෙන ආකාරය දන්නවා. ඇතිවෙච්ච නීවරණේ නිරුදන ආකාරයක් දන්නවා. නිරුද්වෙච්ච නීවරණ නැවත නොයන විදිය ඒකත් දන්නවා. දැන් කාමච්ඡන්දයක් තියෙනවා නම් දන්න දැන් කාමච්ඡන්දේ තියෙනවා කියලා. එතකොට ඔහු ඒක නැති වෙන විදියට ඉන්නවා. අසුභ විදියට හරි බලනවා. මෛත්‍රී සාගත හරි බලනවා. බලලා තමන් ඒක ටෙක්නික් එක දැන් දන්නවා. කලින්ම දැන් තමන් ප්‍රැක්ටිස් කරලා ඉන්නේ. ඒව දැන් රාත්‍රී වෙන මුලින් සතර කමටහන් වඩලා ඉන්නේ කියලා. දැන් උදේ කලින් ශ්‍රද්ධාව ඇති වෙන බුද්ධානුස්සතිය, අමනාපය දුරු කරන්න මෛත්‍රිය, රාගය දුරු කරන්න පටිකුල මනසිකාරය, ප්‍රමාදය දුරු කරන්න මරණානුස්සතිය දැන් මේ වෙම වඩලා තමන් දැන් මනස ශක්තිමත් කරගෙන ඉන්නේ. මේ නීවරණේ නැ එනකොටම ඒ නිරුද්ධන ආකාරය දාන තමයි. ඊතක සංඛාන සූත්‍රය දැක්වෙනවා මේකේ ටෙක්නික්ස් පිළිබඳව. මේ වගේ ආදීනව හිතන්න, ඒකේ මුලට ගිහිල්ලා හිතන්න, අන්‍ය විතක් වෙන දෙයක් ඒවලට හිතන්න, විවිධ ටෙක්නික්ස් පාවිච්චි කරමින් තමා මේ නීවරණ දුරු කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම පිහිටුනේ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, අසුභය, ආනාපානසතියේ හැම කමටහනකින්ම කරන්නේ මොකද්ද? පංච නීවරණ දුරු කිරීම කරන්නේ. විදර්ශනා භාවනා කරන්නේ අවිද්‍යා නීවරණ දුරු කිරීම කරන්නේ. සිතේ ලක්ෂණ බලන කැමති නම්, ජීවිතේ ලක්ෂණ දකින කැමති නම්, පුළුවන් තරම් දුරට සමත කමටහන පුරුදු කරමින් නීවරණ අඩු කරගන්න. ඒ නීවරණ අඩු කිරීමෙන් ලැබෙන මානසික සුවය තමන්ගේ මුළු භෞතික ශරීරයටම බලපානවා. තමන්ගේ රූපෙත් පුදුම විදිය වෙනසක් වෙනවා මේත් එක්ක. හොඳ රූප කලාප, ප්‍රසන්න රූප කලාප වැඩෙනවා. භෞතික ශරීරය විතරක් නෙවෙයි පින්නද තමන්ගේ කටහඬත් වෙනස් වෙනවා. කටහඬ පවා ලස්සන වෙනවා මේත් එක්ක. විශාල වෙනසක් තමන්ගේ ජීවිතය තුළ වෙනවා මේ හිතේ කුසලය සමතේ දිනීමත් එක්ක. ඒ විතරක් නෙවෙයි පිනතුනි ඊට පස්සේ මේ තැනත්තා ස්කන්ධ ගැනත් බලනවා. තමන් ඇසට රූපයක් දැකීම ආදී වශයෙන් මේ වෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් හටගත්තා. ඒ හටගත් ස්කන්ධ පංචකයේ නොදෙනවත් හිටියොත් ඒකම පංච උපාද ස්කන්ධයෙන් බවට පත් වෙන ආකාරයත් දැන් මේ තැනත්තා දකිනවා. දැන් මොන ටිකෙන් ටික මේ තැනත්තා ගැඹුරට යමින් ඉන්න පිනතුනි. අර කයේ කයනුව බලමින් පටන් ගත්තු කෙනා වේදනාවන් වේදනානුව බලමින් ගිහිල්ලා සිතේ සිතානුව බලමින් ගිහිල්ලා දැන් මොකද්ද මේ තැනැත්තා පත්තරින තත්ත්වය? දැන් මේ තැනැත්තා සිතිවිලිවල සිතිවිලියනුව බලමින් ඉන්නවා. අකුසල් සිතිවිලි විතරක් නෙවෙයි දැන් මෙයා කුසල් සිතිවිලි පැත්තට ටිකෙන් ටික යමින් ඉන්නේ. මේ තැනැත්තා දන්නව ඇසෙන් රූපයක් දැක්කා කියලා කියන්නේ ස්කන්ධ පංචකයක් හටගත්තා. ඒක ශනික උපාදාන ස්කන්ධ පංචකයේ පැතිර යනවා නම් ඒකත් උව දකිනවා. මෙන්න මේක තමයි දුක් සත්‍ය කියලා කියන්නේ. සංකීර්තේන පංච බාලනකන්දා දුක්ඛා කියලා කියන්නේ මේ අවිද්‍යා සහගත ස්කන්ධ පංචකයක් හට ගැනීම තමයි දුක් සත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? මෙන්න මේ අනවබෝධය නිසා ඇසෙන් රූපයක් දකිනකොට කාරණා ගානක් ගැන ආසාවක් ඇති වෙනවා. අපි හිතලා නෙමෙයි මේ කරන්නේ. નિરાයාසයෙන් මේක සිද්ධ වෙනවා. ඇසෙන් රූපයන් දකින එක කියන්නේ විශාල ක්‍රියාවලියක් ශනික වෙනවා. කනින් ශබ්දයක් අහනවා කියන්නේ එහෙමයි. එකක් විතරක් කියන්නම්. ඇහැට රූපයන් දකිනකොට ඇස රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප තණ්හා, රූප සංඥා, රූප විතක්ක, රූප විචාර මේ ආදී වශයෙන් 10ක් එක දිගටම යනවා. කන ගැනත් එහෙමයි. කන, ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්සය, සෝත සම්පස්සදා වේදනා, සද්ද සංඥා, සද්ද සංචේතන, සද්ද තණ්හා, සද්ද විතක්ක, සද්ද විචාර ආදී වශයෙන් ඒකෙත් 10ක් යනවා. මේ දේවල් අපේ ආසාව හිතයතේ තියෙනවා. මෙන්න මේ දේවල් මේ ප්‍රිය කැමති දේවල්ට ආසා කිරීම තමයි දුකට හේතුව වෙච්ච දුක් සමුදය සත්‍ය කියලා කියන එක මම දැනට දකිනවා. ඒ වගේම දුක් නිරෝධය කියලා කියන්නේ මෙන්න මේ දේට නොඇලීම කියන එකක් ගන්නවා. ඒ නොඇලීම නිකන් ඇතිවන්නේ නැහැ. ඒ නොඇලීම ඇති වෙන්න නම් මේකේ process එක දැනගන්නට ඕනේ. මේක හටගන්නේ කොහොමද කියන එක දැනගත්තොත් උඩ දුක හටගන්නේ නැහැ, ආසාව හටගන්නේ. අපි හිතාගෙන ඉන්නවා මම මේකට ආසා කරන්නේ නැහැ කියලා. එහෙම හිතලා යන්නත් මට්ටමකට ආසාව නැති කරගන්න පුළුවන්. නමුත් වෙනතුනේ මේක නැති කරගන්න නම් ඉස්සර වශයෙන් ප්‍රඥාව දිනු කරන්නට ඕනේ. ප්‍රඥානමති ආලෝකයේ දැල්ලුවොත් තමයි හරියටම මේකට දින ආසාව නැති වෙන්නේ. නැත්තම් යටපත් කරගෙන හිටියට ඕන වෙලාවක ආසයිස්මත් වෙන්න බලන. පින්නොතනේ අපි මිරිඟුවක් දකිනකොට රත්තරන් පොළව තියෙන කොට ඈත පාරේ ඈත මිරිගුවක් දකිනකොට වතුර අහතර යන වගේ පේනවා අපට ඈත. ඒකෙ දිහා බලන්න මූයක් බොහොම පිපාසයෙන් ඉන්න මූයක් ඒ දැස දැක්කොත් මොකද වෙන්නේ? පාරේ අර පැත්ත දුවල යනවා. ගියාන පස්සේ මොකද වෙන්නේ? හිතනවා මේ පැත්තේ ආයි මේ පැත්තට හැරෙනවා, මේ පැත්තේ වතුර තියෙන කෙනා ආයි මේ පැත්තට දුවල මේ සත. මේ පැත්තේ ඉඳලා ආයි ඒ පැත්තට දුවනවා. පින්නතනේ අපිත් එහෙම අපේ ලොකු වෙනකන් නැහැ. අපි කුඩා කාලේ පටන් ආපු ගමනක් මිරිගුව පස්සේ දුවලාපු ගමනක් තමයි. කුඩා කාලේ බෝනික් කන්න කැමති වුණානේ මේ මෑණිවරුනේ ගෑනු ළමයි නිසා. පිරිමි ළමයි නම් බෝල වලට බැට් වලට කැමති වුණා. එතනින් පටන් ගත්ත යුග පින්නතනේ ඉස්කෝලේට ඇතුළු කළා. පහේ ශිෂ්‍යත්වය පාස් වෙන්න ඔහොම ඔහොම මේ ලොකු ගමනක් මේ ආවේ. තාම ඉවර නැහැ. තවත් බරහුරුතු තියෙනවා අපේනේ. පින්නතනි මේ අපි යන්නේ මේ මිරිඟුව පස්සෙ යන වගේ තමයි. අපි ඇසෙන් දකින ඒවා, කනෙන් ශබ්ද අහන ඒවා, මේවට දුවන දිවිල්ල පින්නතනි මරණාසන්න මොහොතටපත් උනත් මේ දිවිල්ල අවසන් වෙන්නේ නැහැ. එතෙන්දිත් මනසට නේ රූපවලට ආසා කළා නැවත උපතකට අපි යනවා. මේක තමයි සංසාරික සර්කල් එකේ ලක්ෂණ. මෙන්න මෙතනින් මුදවන්න තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ සම්මාදිට්ඨිය දීලා අපට සතිපට්ඨානය තුළ හික්මෙන්නේ කියලා ප්‍රදේශනා කළා. අන්න එතෙන්දී ඒ තැනත්තා දැනගත්තොත් මේ ඇසටෙන රූපයේ බාහිර තියෙන රූපයක් නෙවෙයි, මේ මොහොතේ හේතුඵල ධම මට තමන්ම නිර්මාණය කරගත් රූපයක් කියලා දැක්කොත් ඔහු එතනම නිරෝධයටපත් වෙනවා. ඒ රූපය නොබල ඉන්නේ නැහැ. ඔහුට ඒ රූපය බලන්න පුළුවන්. ඒ රූපයට වඳින්නත් පුළුවන් ඕනනම්. නමුත් ඔහු දන්නවා බාහිර තියෙන දෙයක් නෙවෙයි, තමන්ගේ මනස අනුව මේ මොහොත තමන් නිර්මාණය කරගත්ු දෙයක් නිසා මේක ඉස්තරම් තියෙන දෙයක් නෙවෙයි කියලා. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා තමන්ට කණ්ණාඩියෙන් මූණ පිරිසුදු කරගත්තට කොණ්ඩේ පිරගත්තට වරදක් නැහැ. හැබැයි අපි කණ්ණාඩි රූපයක් තියෙයි කියලා බලාගෙන ඉඳිත් මොකද වෙන්නේ? රූපය නම් හම්බෙන්නේ නැහැ. කන්නාඩිය තියෙන දූවිලි ටික තමයි ඇඟේ ගාගන්නේ. පින්නතුනේ වගේ තමයි අපි දුවේ පුතේ කියලා ගණඳ ගන්න ගියොත් දුවේ පුතේ හම්බ වෙන්නේ නැහැ. සතර මහා භූත රූප ටික හම්බ වෙන්නේ. නංගී කෙනෙක්, මල්ලී කෙනෙක්, ස්වාමි පුරුෂයා, භාර්යාව කියලා අපි වැළඳ ගන්න පුළුවන්. වැළඳ ගන්නේ මොකද්ද? ඔව් සතර මහා භූත රූප ටිකක් මේ වැළඳ ගන්නේ. ඒ තැනැත්තාම මිය ගියොතින් ඊට පස්සේ දුව පුතා කියලා ඔබ වැළඳ ගන්නවද? ඊට පස්සේ ලං වෙන්නේවත් නෑ නේද? ඇතැම් විට ඔබ ගෙදර පාළුවේ කියලා නංගීට, මල්ලීට, සායන් කුරුසයාට, තාත්තට එන්න කියලා කියනවනේ. පාළුවේ කියලා එන්නේ කියලානේ අපේ ගෙදරේ නම් මං විතරයි ඉන්නේ, පාළුවේ තාත්ත එන්න කියලා කියනවනේ. හැබැයි තාත්ත නැතුනොත් මොකද වෙන්නේ? ඊට පස්සේ බය තාත්තත් එක්ක ඉන්න. ඒ අපේ තමන්ට බය නැති වෙන්න ගෙනාපු දෙයම දැන් තමන්ට බයක් උපදවල තියෙන. එක රැයක්වත් අපි මේ මලමිණියත් එක්ක ඉන්නේ නැහැ නේ. ඊට පස්සේ බලන්න කිනුත් න අපේ මේ මොලාවනේ. එහෙනම් අපි මේ කාටද මේ මගේ කියලා අල්ලගත්තේ? ඇත්තට මේ භෞතික දෙයකටද? භෞතික දෙයකට නෙමෙයි පිනුතුනි. ඒ කුඩා කාලේ පටන් මේ තාත්තගේ තියෙන අධ්‍යක්ෂම ටික තමයි අනේ මගේ තාත්තා මාව බලාගත්ත තවදුරටත් ඉන්නේ මගේ තාත්තා කියලා මේ ඔක්කොම තමන්ගෙම මේ සිතුවිලි ටිකට තමන් ආසා කරන මිසක් ඇත්තනම තාත්තගේ මේ ශරීරයට නෙමෙයි අපි ආසා කරලා තියෙන්නේ. නමුත් අපිට දැක්කාම තියෙන අනේ මගේ මේ තාත්තා තාත්තා මෙහෙම තමයි කුඩා කාලෙත් මම දැකපු තාත්තමයි එහෙම කියලා අපි හිතන් ඉන්නේ නේ. නවත් වෙන තුන එහෙම නැහැ. සම්පූර්ණ මේ සමන්තා කියලා කියන්නේ මේ චේතනා ටිකක් විතරයි. ඒ චේතනා වලටයි තමන්ගේ මන ආයතනෙ මේ චේතනා ටිකකටම තමන් මේ ආසා කරන්නේ. මේක දැනගත්තොත් පින්නතුනේ මේ ලෝභයෙන් දුරු වෙන්න වැඩි වෙලා ගත වෙන්නේ නැහැ. මේ ලෝභය මේ ඇලීම දුරු වෙන නම් පින්නතුනේ මම මේකට ආසා කරන්නේ නැහැ කියලා ඈත් කරන්න හරියන්නේ නැහැ. මේක ප්‍රඥාන ඥානෝකේ දැල්ලුවොත් තමයි මේ තියෙන ඇලීමෙන් මේ තියෙන බැඳීමෙන් තමම දුරුවේ. ඉතින් බුදුහාමර දේශනා කරනවා මෙන්න මේ වගේ මේ ස්කන්ධ පංචකය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ අතරින් චතුරාර්ය සත්‍යම ස්කන්ධ පංචස්කන්ධය ගැන දුක සත්‍ය, ඒකට තියෙන ආසාව සමුදය සත්‍ය, ඒකට ආසාව දුරු කිරීම නිරෝධ සත්‍ය, ඒකට මාර්ගයේ මාර්ග සත්‍ය ආදී වශයෙන් චතුරාර්ය සත්‍යම තේරුම් ගන්නට ඕන. ඊළඟ සඳහන් කරන ආයතන. ආයතන කුසලතාවය කියන එක ධම්මානුපස්සනාවේදී විස්තර කරනවා. මොකක්ද ආයතන කුසලතාවය කියලා කියන්නේ? The skillfulness in senses, so spheres. ඒ කියන්නේ මේ ඇස කන ආදී ආයතන පිළිබඳව අපි දක්ෂ වෙන්නට ඕන. ඇස කියන්නේ එක දිගටම තියෙන දෙයක් නෙවෙයි, ඒ මොහොතේ හටගන්න, හටගෙන නිරුදන ස්වභාවයක් නෙවෙයි. ඒ වගේම මේ රූප ආදියත් අපි හිතන එක දිගටම මේ රූපේ තිබ්බයි කියලා. නමුත් පින්නතුනේ එහෙම නැහැ. මේක ඒ මොහොතේ ඒ බලන විදියට Tamante මේ experience එක වෙන්නේ. කලින් බලනකොට දේවියක් වෙනුණා. හොඳ දේවියක් ඉන්නවා. තව ටිකක් බලනකොට අනේ මේ පොඩි කුමාරයෙකුත් ඉන්න කියලා ඔන්න ඊට පස්සේ වෙන්නේ පස්සේ ළමයෙකුත් ඉන්නව නේද කියලා. ඔබ ඇත්තටම දැකලා තියෙනවා මේ පින්තූරේ යන කුමාරයා පොඩි කුමාරයෙක් ඉන්නේ. දැකේ නෑ නේද? මේ සිද්ධාත් කුමාරයාගේ උපතනේ මේ තියෙන අර පොඩි කුමාරයා අර උකුලේ ඉන්නේ. පින්නතුනේ ඒ මොහොතට ඒ දකින විදිහට තමයි අපට මේ රූප ටික නිර්මාණය වෙන්නේ. ඒක දිගටම තියෙන දේවල් නෙවෙයි. තමන් මේ පැත්තෙන් බලන අවධානයේ අනුව මේ පැත්තේ නිර්මාණය කළ දෙන ලෝකයට අනුව පේන ලෝකයක් තමයි මේ තමන් මේ අත්දිනේ. ඔබේ ඇසට පේනවා දැන් මනුෂ්‍යෝ ටිකක් මෙතන නේද? බැරි වෙලාවත් ඔබේ මනස දිනු වෙලා ආයතන දෙක වෙනස් වෙනවා තින් මෙතන ඉන්න මනුෂ්‍යෝ ටික විතරක් නෙවෙයි මෙතන බලන්න පණිසැඩිකත් ඔබට පේන ගන්නේ. ඒ විතරක් නෙවෙයි. මේ බණෙන් පස්සේ පුණ්‍ය ආනුමෝදනා කරලා තින් ආනුමෝදන් වෙන ආපෝය ටිකත් එබීගේ නැති ඔයි කවුළු වලින් එන්නේ. මිය ගිහපු අය කල්ප ගානක ඇතියන් අපේ දුව ඇවිල්ලා ඉන්නෝ නංගි ඇවිල්ලා ඉන්නෝ දැන් පින් අනුමෝදන් කරයි කියලා ඒ කටිය ටිකක් පේන ගනිමුද? පින්නතුනි එහෙම සමහර පේන අය ඉන්නවා. ඉතින් පින්නතුනි එහෙනම් ඇත්තටම අපට මේ පේන්නේ තියෙන දේද? මේ පේන්නේ පින්නතුනි තියෙන දේ නෙවෙයි. මේ පේන්නේ මොකද්ද? මේ පේන්නේ තමන්ගේ කර්මයෙන් නිර්මාණය කළ දීපු ඇහැට පේන ටික දැන් මෙති. තියෙන ඔක්කොම දේ නෙමෙයි මේ පේන්නේ. එතකොට බැරි වෙලාවත් තමන්ගේ ඇසේ පෙනීමේ ශක්තිය අඩු වුණා තින් මේ පේන ලෝකයක් වෙනස් වෙනවා. කර්මයෙන් තව ඊට වඩා ප්‍රබල වෙනසක් වෙන්නත් පුළුවන්. මේක පින්නතුනේ හැම මොහොතෙම මේ ආයතන වෙනස් වෙනවා. ඇතැම් විට ජීවිතේ ඉන්න කාලෙම මේ කර්ම ශක්තිය වෙනස් වුණා තින් තමන්ගේ ඉන්ද්‍රිය හිටන් වෙනස් වෙනවා. පිරිමියා ගෑනු අය වෙනවා, ගෑනු අය පිරිමියා වෙනවා, එකම ජීවිත කාලය වෙනවා මේක. ඒක තමයි ඇති. භෞතික ශරීරයකත් මේ වෙනස්කම එනවා. ඉතින් එවැනි ලෝකයක් තමයි මේ අපි මේ ස්පර්ශ කරමින් ඉන්නේ නিত্য සපාත්ම විදියට. මේ සතර සතිපට්ඨානේ මොකද කරන්නේ? මෙන්න මේ අවිද්‍යා සහගතව අපි නිර්මාණය කරගෙන ලෝකයේහි යථාර්ථය අපට පසක් කළ දෙනවා. මේ තේරුම් ගන්න මොකද වෙන්නේ පින්නතුනි? අපි ලෝකෙට තියෙන ඇලීම අඩු වෙලා ටිකෙන් ටික උපේක්ෂා සහගත කෙනෙක් බවට පත් වෙනවා. ආයතන කුසලතාවය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා මේ බාහිර අරමුණු කියන මේ ආයතන 12ම කලින් තිබිච්චේව නෙවෙයි පෙර නොතිබී හටගෙන මේ මොහොත හේතු නිසා හටගෙන මෙතනම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා දකිනවා තමයි. එතකොට හොට කිසිම දෙයක් ලෝකේ ආසා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ඇති වෙච්ච ශබ්දය මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ශබ්දයක් කියලා ඔබ නුවණින් දැක්කොත් ඔබ මේ ශබ්දයට ආසා කරනවද? ඔබ කණ්ණාඩිය ළඟට යනකොටම නිර්මාණය වෙන රූපය ඒ මොහොතේ නිර්මාණය වෙන රූපයක් කියලා දැනගත්තොත් දන්නවනේ ඔබ හොඳට. ඒ රූපයට කවුරු හරි හානියක් කරයි, ඒ උදේ ගිහපු කණ්ණාඩිය තිමිච්ච රූපේ තිමිච්ච කරාබ් දෙක කවුරු හරි ගලව ගනි, එහෙම කියලා ඔබට බයක් සැකක් ආසාවක් ඇති වෙනවද? ඔබට ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති නොවෙන්නේ? ඔබ දන්නවේ යථාර්ථයේ ඒ රූපය ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි, ඒක ඒ මොහතරහට හටගෙන නිරුදන දෙයක් කියලා දකිනවා. දකින නිසා ඒ රූපය කවුරුවත් හොරකම් කරයි කියලා හෝ ඒකට හානියක් කරයි කියලා හෝ ඔබට කිසිම දුකක් හටගන්නේ නැහැ. බලෙන්වත් හටගන්නේ නැහැ ඔබට. ඇයි ඔබ ඒක දකින්නේ? පින්නතුනේ ඒ දෙයම තමයි ජීවිතේ හැම දෙයකම වෙන්නේ. ඔබේ දරුවා කියලා, රැකියාව කියලා, අම්මා තාත්තා කියලා, වාහනය කියලා මේ හැම දෙයකම යථාර්ථයක් මොකද පින්නතුනේ? අර කන්නාඩිය ළඟට ගියා වගේම තමයි. ඔබ අම්මා ගැන හිතනකොට ඔන්න ඒක කන්නාඩියක් ළඟ අම්මගේ කන්නාඩිය ළඟ දැන් ඉන්නවා. ඔබ වාහනය ගැන හිතනකොට ඔන්න වාහනය ගැන කන්නාඩිය දැන් ඉන්නේ. ඔබ ඊට පස්සේ මල්ලි කියලා හරි අයියා කියලා හරි හිතනකොට ඔන්න තවත් කන්නාඩියක් ඊට පස්සේ. මේ එක එක මොහොතේ එක එක කන්නාඩි වලින් දෙන දර්පණ වලට අපි මේ බලවල මේ ඉන්නේ. එක මොහොතක ඒ කාරණා ඇති. ඔබ දරුවා ගැන හිතනකොට සමස්ත ජීවිතේම දරුවයි වලි. ඔබ අම්මා ගැන හිතනකොට ඒ මොහොතේ අම්මා විතරයි ඉන්නේ ඔබේ ලෝකේ. ඔබේ ඇඳුම ගැන හිතනකොට ඔබේ ඇඳුම විතරයි වෙලේ ලෝකේ තියෙන්නේ. ඔබේ වාහනය ගැන හිතනවා නම් වාහනය ගැන හිතන මොහොතේ සමස්ත ජීවිතේම වාහනේ. ඒ වාහනය ගැන හිතන මොහොතේ වැඩිදියක් කිය ඔබේ ඇඳුම් දෙකවත් නැහැ ඇත්තෙන්. ඔබ මෙච්චර ඇඳුම් ගානක් ඇඳලා ඉන්නවා කියලා හිතෙන්නේ ඔබ හිතුවටින්. නැත්නම් ඇඳුම් දෙකවත් නැහැ ඇත්තෙන්. සම්මුති ලෝකේ අනුව තියෙන එක හරි. නමුත් පරමාර්ථ සත්‍ය අපි මේ කතා කරන්නේ යමක් තියෙනවා නම් තියෙන්නේ ඒ මොහොතේ තමන්ගේ අවධානය තියෙන මොහොතේ විතරයි. එක එක්ස්පීරියන්ස් එකක් එක මොහොතකක් විතරයි තියෙන්නේ. ඒකත් ඉස්සරම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ හටගෙන හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරෝධන ස්වභාවයක් මේ තියෙන්නේ. මෙන්න මේ යථාර්ථය තුළ සම්පූර්ණම සිහින උනේ ජීවත් කරවීමටයි සතර සතිපට්ඨාන අපට තියෙනවා. ආයතන කුසලතාවෙන්ද ඊළඟ පියවර තමයි බොජ්ජංග පිළිබඳව හිතන සත්‍ය බොජ්ජංග ගැන. දැන් සතියෙන් ඉන්නකොට දැන් සති සම්බොජ්ජංගෙන් ඉන්නවා කියන එක සමන් දන්නවා. නූපන් සති සම්බොජ්ජංග ඇති වෙන ක්‍රමය නම් ඔහුත් දන්නවා. ඇති වෙච්ච සම්බොජ්ජංගෙ දිගට පාස්සා ගන්න ආකාරයත් දන්නවා. සති ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ෂා කියලා බෝධි අංග spiritual factors enlightenment factors හතක් තියෙනවා. දැන් තමන් මේ ටිකෙන් ටික ගමන් කරමින් ඉන්නේ මේ සතර සතිපට්ඨාන විශේෂම භූමියේ තියෙන ස්වර්ණමය අඩිතාලම වෙත ප්‍රාකාරය වෙත තමන් ළඟා වෙමින් ඉන්නේ. සම්පූර්ණයෙන්ම මේ බොජ්ජංග නිර්වාණ අවබෝධය සඳහා හේතු වන මූලික කරුණුත් එක්කම තමන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ සත්‍යබොජ්ජංගම සවද්දීනි වල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වෙන්නේ. මාර්ගාංග බවට මේ පත් වෙනවා. තමන්ගේ අංගපසංග වගේ සම්පූර්ණයෙන්ම ජීවිතේම වන්නේ සතේ ධම්ම වේජේ විරිය ආදී මෙන්න මේ උතුම් ගුණධම. තමන් අන්ධකාරයෙන් නික්මලා සම්පූර්ණයෙන්ම ආලෝකයේ වෙත ගිහිල්ලා ආලෝකය තමන්ගේ ජීවිතයට විනිවිද ගිහිල්ලා සම්පූර්ණ සතිපට්ඨානය තුළ තමන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒත් එක්ක සේක පුද්ගලෙක් විදිහට අංග 8ක් තියෙනවා. අටංග සමානාංගතෝ සේකෝ. තික්මෙන පුද්ගලගෙන ලක්ෂණ 8යි තියෙන්නේ. දසංග සමානාංගතෝ අරහ. සම්මා ඥාන සම්මා විමුක්ති කියලා තව සංග දෙකක් එකතු වෙනවා රහතන් වහන්සේට. කියන තැන අවසානයේදී මෙයාගේ ලක්ෂණය මොකද්ද? අවසානයේදී මේක නැත්තම් හිතන්නේ කොහොමද? අවසානයේදී හිතන්නේ ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් දැක්කත්, දිවෙන් රසයක් වින්දත්, කුමන අත්දැකීම ලැබුණත් ඔහු මොකද හිතන්නේ? මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ දෙකක් මේ හටගත්තේ ඒක හටගෙන එතරම් නිරුදුනා කියලා දකිනවා. එකම දකින කෙනාට ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මේ පුද්ගලයා කම්මැලි අලස නිෂ්ක්‍රීය පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මේ පුද්ගලයා ඉතාම සීයෙන් තවදුරටත් අප්‍රමාදීව මේ සමාජය තුළ ජීවත් වෙන යුතුයකම් කරගෙන. හැබැයි ලෝකයට නොඇලී නොගැටි. පින්නතුනේ මෙවැනි මාර්ගයකට හේත දිනු කරනකොට මේ ධර්ම මාර්ගයේ එන මගේදී තියෙන ලක්ෂණ සඳහන් වෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා. ඒ මොකද්ද? ඇසට රූපයක් එනකොට ඒ ඇසට බලන රූපයෙන් ඇතිවන රාග දේශ දුරු කරන්න උට ගත වෙන කොච්චර කාලයක්ද? ඇසේ පිය හෙළන මොහොතකදී රාග දේශ දුරු වෙලා හිත උපේක්ෂා පිළිදෙනවා. ඒ තරම්ම තමන්ගේ හිත වසී කරගෙන ඉන්නේ තමයි. වැඩි වෙලක් තියන්නේ නැහැ ඒක. කනට එන ශබ්දයකින් රාග දේශ ප්‍රිය අප්‍රිය බව දුරු වෙලා හිත උපේක්ෂා පිළිදන කොච්චර කාලයක්ද ගත වෙන්නේ? අසුරු සැනන් ගන්න මොහොතක් කනට සම්බන්ධ ශබ්දේ. නාසයට එන ගඳ සුවඳකින් එන රාග ද්වේෂ නැත්තම් ප්‍රිය අප්‍රිය භාවයේ දුරු වෙන කොච්චර කාලයක්ද ගත වෙන්නේ? නෙළුම් පතක නැමෙච්ච නෙළුම් පතකට දාපු දිය බිඳක් වහාම ඒ නෙළුම් බිඳෙන් පහළට ගලාගෙන යනා වගේ නාසය අරබය ඇතිවන ප්‍රිය අප්‍රිය බව, ඒ ගඳ සුවඳ පිළිමඳව ඇතිවන කැමැති අකමැති බව දුරු වෙලා ඉක්මනටම හිත උපේක්ෂා සාගත වෙනවා. දිවට එන රසයකින් එන රාග දේශ ප්‍රිය අප්‍රිය බව දුරු වෙලා හිත උපේක්ෂාපත් වෙන්නට ගත වෙන්නේ කොයි වගේ කාලයක්ද? දිව කෙළවරේ තියෙන කෙළ බිඳක් බිමට වැටෙන තරම් ඉතාම සුළු කාලයකදී රසය ගැන තියෙන ආසාව දුරු වෙනවා. හැබැයි රස විඳින්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. රස දැනෙන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. පරදා තේරුම් ගන්න එපා. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ, ලෝකේ තියෙන ලස්සන දේවල් ප්‍රියමනාපව රසවත් දේවල් කාමයන් නෙවෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුද්ගලයාගේ සංකල්ප රාගයටයි කෙලස් කියලා කියන්නේ. කයට දැනෙන වේදනාවකින් ඇතිවන ප්‍රියාප්‍රිය භව දුරු වෙන්න කොච්චර කාලයක් ගත වෙන්නේ? ශක්තිමත් පුරුෂයෙක් නැමු වතක් දික් කරනවා නම්, දික් කරපු වතක් නමනවා නම් ඒ තරම් සුළු වේලාවකදී ඒ තැනත්තාට කයින් ඇතිවෙච්ච පහසෙන් හටගත්තු ප්‍රියාප්‍රිය භව දුරු වෙලා හිත උපේක්ෂා වේදනා. හිතට එන අරමුණකින් ඇතිවන කෙලෙස් දුරු වෙන්න කොච්චර කාලයක් ගත වෙන්නේ? ප්‍රත්‍යක්ෂ ගිනියම් වෙච්ච යකඩ භාජනයකට වතුර බිඳක් දැම්මොත් ඒක ඉක්මනටම සිඳිල යනවා. අන්න ඒ වගේ හිතට තමන් කලින් දැකපු හමුදියක් ගැන ඇතිවන සිතුවිල්ලකින් හටගන්න රාග දේශ දුරු වෙන කොච්චර කාලයක්ද යන්නේ? අර වගේ තාමසල මොහොතකදී දුරු වෙලා යනවා. මේක තමයි ධර්මයේ හැසිරෙන පුද්ගලයාගේ තියෙන ලක්ෂණ. යා උප්පරිම ලෙස සිත වාසය කරගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සේක පුද්ගලයා. දැන් මේ කියපු ලක්ෂණ ටික අපටත් පුළුවන් ඇති කරගන්න. හොඳවට සිහි නෝනින් නිතරම ඉන්නවනම්. ඊළඟට සඳහන් කරනවා සේක පුද්ගලයාගේ සෝවානාදී මාර්ග වලට පත් වෙච්ච කෙනෙක්ගේ කොහොමද ඔහු හිතන්නේ කියලා. ඔහුට අසකනාදී ඉන්ද්‍රිය වලින් ප්‍රාගාදී අරමුණක් ඇති වුණොත් ඔහු අට්ටි යති හරායති දිගුච්චති කියලා කියනවා. ඔහු ලැජ්ජාවට පිළිකුලට පත් වෙනවා. අනේ මං වගේ ශ්‍රාවකෙකුට මේ වගේ හිතන විදිය හොඳ නෑ නේ කියලා ඔහු ඉක්මනටම සමගෙන ලැජ්ජ වෙලා අරගෙන ඇද්දෙන. හිතට රාගයක් ආවත් ඔහු කල්පනා කරනවා අනේ මම බුදුන් සරණ ගිහලා නේ ඉන්නේ. මම මේ නිවන් මාර්ගයට බැසගෙන ඉන්න කෙනෙක් නේ. මගේ හිතට මේ වගේ වෙන හොඳ නෑ කියලා ඔහු ලැජ්ජාවට පත් වෙන ඉක්මනට. දේශයක් ඇතුණත් මේ මවනාපයක් ඊර්ෂ්‍යාවක් කාගේ හරි ගැන ඇති වුණොත් තමන්ම තමන්ට දොස් කියාගෙන ඉක්මනටම වළකිනවා ඒක. මේක සේක පුද්ගලයා. භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා කොහොමද? ඒ කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය මොකද්ද? රහතන් වහන්සේ ගැන සඳහන් කරන පින්තුනේ ඇසෙන් රූපයක් දැකලා ඒ දකින රූපය ප්‍රියසහගත රූපයක් නම් ඇත්තෙම ප්‍රියසහගත බව රූපේ නෙවෙයි තිබෙන්නේ තමන් නිර්මාණය කරගත්තේ. තමන්ගේ ආයතන වලට අනුව ඒ පේන රූපය ප්‍රිය රූපයක් නම් උන්වහන්සේ කැමති ප්‍රිය විදිහට බලන්නම් ප්‍රියයි කියලා බලන සතුට වෙන පොළොව. දියලක් දිහා බලලා ගංගාවක් දිහා බලලා පුරුල්ලන්ගේ නාදය අහලා හරි ලස්සන රූප ශබ්ද කියලා බලන්න පුළුවන්. කියන්නත් පුළුවන්, වර්ණනා කරන්නත් පුළුවන්, ගාථා කියන්නත් පුළුවන්. හැබැයි උන්වහන්සේ දන්නවා මේ තමම නිර්මාණය කරගත්තු දෙයකට කියන දෙයක් බව දැනගෙන නැහැ කියන්නේ නොදැන නෙවේ. ප්‍රිය දේ ප්‍රිය හැටියට බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිනතුනේ බලන්න අසිරිය. ප්‍රිය දේ පිළිබඳව අප්‍රිය විදිහට බලන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. ලස්සන කෙනෙක් දැකලා ශනික මේ තියෙන්නේ කුණු ගොඩක්, මේ තියෙන අසුචි ගොඩක් කියලා බලන්න ඕන නම් එහෙම බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන් කැමති නම් ඒ ප්‍රිය අප්‍රිය බව දෙකම දුරු කළා උපේක්ෂාම බලන්න කැමති නම් ඒත් බලන්න පුළුවන්. අනිත් පැත්තට කියනවා ඊටාම අප්‍රිය දෙයක් දැකලා අප්‍රිය විදියටම බලන්න කැමති නම් එහෙමත් කරන්න පුළුවන්. අප්‍රිය දෙයක් බලලා වොන්නම් ප්‍රිය විදියට හිතන්න පුළුවන්. පාත්‍රයට කෙනෙක් දානේ බලන පින්න පාති යනකොට සමහර රෝගීන් දානේ බෙදෙනවා. ලාදුරු රෝගීන් නැතමෙට ඇඟිල්ල වැටෙනවා පාත්‍රයට දානෙත් එක්ක. කැමත් එක්ක. උන්වහන්සේලා අර කයින් කලිතුරු ටික වළඳනවා. අපි කන කැම භාජනයකට වෙන කෙනෙක්ගේ හැම කැල්ලක් මේ වුණොත් කොහොමද වෙන්නේ? ඈ නැතමෙට පිංගානවත් ඊටපස්සේ කැම කන එකක් නැහැ නේ. පින්නතුනේ බලන්න තමන්ගේ හිත සම්පූර්ණ පාලනය කරගත දෙනාට අසුබ දිවන සුබ ඉදිරි මෙහෙ කරන්න පුළුවන්. අසුජි ගොඩ සුබ ඉදිරි මෙහෙ කලේ කයින් කරන්න පුළුවන් වුණා. ඊටාම ශරීරය වන වෙච්ච කුෂ්ඨ රෝගියෙකුට ඒක සුබ ඉදිරි මෙහෙ කළා ඒක හොඳට මතින් මොන අත ගන්න පුළුවන්. ඒ විදිහටම ඕනෑ රූපේක්ෂයන් බලන්න පුළුවන්. පින්නතුනේ රහතන් වහන්සේ කියන තමා කැමති විදියට පාලනය කරන්න පුළුවන් ආකාරයට සම්පූර්ණම ආයතන කන්ට්‍රෝල් කරන කෙනෙක්. සෙන්සස් පාලනය කලින කෙනෙක්. එතකොට මෙන්න මේ තත්ත්වය කරා ළඟා වෙන්නටයි බුදුරජාණන් වහන්සේ අපිට මේ මාර්ගය දේශනා කළේ. පින්නතුනේ එහෙනම් සතිපට්ඨාන ඉන්න කෙනා කොහොමද? ඥානිතර ආනාපාන සතිය ආදී භාවනා කරනවා. ඒකේ සම්දේවය බලනවා. තමන් ඇවිදිනවා නම් ඇවිදින එක ගැන හිතමින් හොඳට අවධානයෙන් ආසේ ආශ්‍රිත සිත තියාගෙන ඉන්නවා. ගෙදර කෑම වෙනකොට කෑම වෙන බව හිතන හොඳට අවධානයෙන් ඉන්න. ඒකේ හට ගැනීම නිරුද්ධිමත් දකින්නවා. කයට ඇඟට අමාරුවක් එනවා දාගන්නේ කොන්දේ අමාරුවක් තමයි මේක. වැඩි වෙලා තියෙනවා මේක නැති වෙලා යනවා කියලා දකින්න බෙහෙත් ටිකක් වණංගා ගන්න පුළුවන්. ඒක කමන්නේ. ඊළඟට හිතට තරහගම් වා චිත්තම වන රාගී සිත විලා කරන කවුරු හරි දැකපු දෙයක් ගැන. නැත්නම් වේතරාගම් වා විරාගී සිත විලා කරන එකක් දකින්න. ඒකේ හට ගැනීම නිරුද්ධිම දකින්න. ඊට පස්සේ නීවරණයක් තියෙනවා කාම ඡන්දයක්. ඒකත් දකින්න ඒක නිරුද්ධ වෙන විදිහට බලනවා. සති සම්බොජ්ජංගේ තියෙනවා දැන් මම හොඳට සිහින් ඉන්නේ කියලා සති සම්බොජ්ජංගේ වදිනවා. දුක සත්‍ය බලන වෙලාවක් තියෙනවා. ආයතන කුසලතාවෙන් ඉන්නවා. ඔහොම කල්ලා කල්ලා තියෙන උතනේ හරියට ලස්සන පාක්කෙහෙක එක එක තැන්වල එක එක දේවල් තියෙනවා. කතරුවන් කියලා තියෙන පුළුවන් රෝලර් කෝස්ටර් තියෙන පුළුවන් ලස්සන වතුර විල් තියෙන පුළුවන් පොඩි ළමයි සෙල්ලම් කරන්න තැන් තියෙන පුළුවන් මේ එක එක තැන්වල හරියට සැරිසරන කෙනෙක් වගේ සතර සතිපට්ඨාන නැමැති භූමියේ ඒ පාක්කෙගේ තියෙන ලස්සන අසිරිය මේ දැනත්තා විඳින කෙනෙක් වඩපත් වෙනවා. ඒ ඉන්න හැම මොහොතම හොදන්නවා බය වෙන දෙයක් නැහැ. පාක්කෙක වටේට හොඳම මැටක් ගහලා තියෙන්නේ වෙන බාහිර අයගෙන් Tamanට හානියක් වෙන්නේ නැහැ. කියන එකක් දන්නවා ඒ තැනට නෙගශේම භූමිය. ඇයි බුදුහාර දේශනා කරන මේක පියාගේ විෂය the field of the father or the field of the parents මේකේ තුල ඉන්නකොට Tamanට නියම රැකවරණය තියෙනවා. ඇයි කෙලස් වලට ඉඩක් නැහැ මේ සතර සතිපට්ඨාන තුල ඉන්නකොට. ඇයි Taman බාහිර දෙයක් මත යැපෙන්නේ නැහැ. ඇහැට දකින්න රූපයෙන්වත් කනට එන ශබ්දයෙන්වත් ඒ ඔස්සේ ගිහිල්ලා නිත්‍ය සැප ආත්ම ඔස්සේන් අරගෙන ඒ තුල මුලා වෙලා මානසික දුක් විඳින්නේ නැහැ. මේ ශේම භූමියේ ඉන්න කෙනෙක් වයසට යනවා. මේ ශේම භූමියේ ඉන්න කෙනෙක් ලෙඩ වෙනවා. ඒ ශේම භූමියේ ඉන්න කෙනා මරණයට පත් වෙනවා. නමුත් ඒ කිසිදු දෙයක් තමන්ගේ කියලා ගන්නෙ නැහැ. ඒ ශේම භූමියෙන් එහා ඉන්න අය ලෙඩ වෙනකොට අනේ මම ලෙඩ වුණා කියලා කෑ ගහනවා. මහලු වෙනකොට හරියට දුක් වෙනවා මං මහලුණා කියලා. ළඟම ඥාතීන් තමන්ගෙන් ඈත් වෙනකොට මී යනකොට ඒවට දුක් වෙනවා. ඒ ඔක්කොම දුක් විඳින විලාප තියෙන ලෝකයෙන් මිදිලා මෙයා මේ සතිපට්ඨාන නැමැති ලස්සන උද්‍යානය තුල මෙයා සැරිසරනවා. බුදුරජාණන් වහන්සේගේ දහමෙන් ලැබිච්ච මේ ආවාසයෙන් එතනත්තා උපරිම ලෙස නිතරම සිහිය නොනැතුව වාසය කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ සේම භූමි මිඳගෙන වැඩට යන්නත් පුළුවන්. බය වෙන දෙයක් නැහැ. ඉස්කෝලේ යන්නත් පුළුවන්, යුනිවර්සිටි යන්නත් පුළුවන්. ඇයි දැන් ඔක්කොම ටික මේ සේම භූමියට අරගෙන තියෙන්නේ. වෙනද ගේට්ටුවෙන් එළියට ගිහිල්ලා ඕනේ යන්නේ යුනිවර්සිටි යන්න ඕනේ, වැඩට යන්න ඕනේ. දැන් ඔක්කොම කාර්යාල ටික යුනිවර්සිටි ටිකයි මේ පාකයකට මරන්න වෙලා තියෙන්නේ. නැත්නම් අර ඔක්කොම ටික වට වෙන දැන් මේ පාකයක ලොකු කරගෙන තියෙන මියා සතිපට්ඨානෙ නැමැති යා හැමදේම කරනවා. ඉගෙන ගන්නක් එන්නේ නැහැ, ඉගෙන ගන්නවා. රැකී රක්ෂා කරන කෙනෙක් එකක් කරනවා. රෝහලට යන කෙනෙක් එකක් කරනවා. ගෙදර දොර වැඩපල කරන කෙනා ඒකත් කරනවා. අම්මා තාත්තගේ යුතුයකම් කරන කෙනා ඒකත් කරනවා. ලෙඩට බෙහෙත් ගන්න කෙනා ඒකත් කරනවා. ඒ මොනව කරත් Tamanට දුකක් ඇති නොවන විදියට ඒ තැනත්තා සියල්ලක්ම සකස් කරගෙන තියෙනවා. මහලු වෙනකොට Taman මහලු වෙනවා කියන ඒ දුක Taman ගන්නේ නැහැ. ලෙඩ වෙනකොට Taman ලෙඩ වෙනවා කියලා ඒ ලෙඩේ Taman කරගත්තේ නැහැ. ළඟම ඥාතීන් වියෝ වෙනකොට ඒ ඥාතීන් Tamanගේ කරගෙන නැහැ. ඇයි ඔහු දකිනවා ඥාතීන් කියලා කියන්නේ වෙන කෙනෙක් නෙවෙයි. Taman අහලා දැකබගත්තු මේ සිටිවිලි ටිකමයි ඥාතී කියලා මේ අරගෙන ඉන්නේ කියන එක දකිනවා. හැබැයි එකෙන් කියන්නේ නැහැ Taman ඥාතීන්ගේ යුතුයකම් ටික කරන්නේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. රහතන් වහන්සේ කෙනෙක් වුණත් Tamanගේ අම්මා තාත්තා හමු වෙන ගිහලේ යුතුයකම් ටික කරනවා. සරියුත් හාමුදුරුව තමන්ගේ අම්මට අවසාන මොහොතේ බණ කියලා සෝවාන් කෙරෙව්වා. සරියුත් හාමුදුරුව ගියා සම්භාවය අම්මට පින් අනුමෝදන් කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ සූදානම් මට බණ කියලා රහත් කෙරෙව්වා. මාතෘ දේව පුත්‍රයාට බණ කිව්ව දිවී ලෝකෙ ගිහිල්ලා. ඒ ඔක්කොම යුතුයකම් ටිකක් මේ අය කරනවා. සාමාන්‍ය කෑම බීම ටික දෙන එක විතරක් නෙවෙයි. ලෙඩට දුකට පිහිට වෙන එක විතරක් නෙවෙයි. ඒ තැනත්තාගේ සංසාර ගමනටමත් පිහිට වෙනවා. ඒ පිහිට වෙන ගමන් තමා උපරිම ලෙස මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ කාරණා හතර සතිපට්ඨානය තුල පිහිට දින ගමන් සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට මේකේ හට ගැනීම නිරුද්ධ වීම දැකමින් සතිපට්ඨාන භාවනාව තුල ඉන්නවා. අවසාන වශයෙන් මේක නැත්තාට මොකද බලන්න තියෙන්නේ? මේක නැත්තාට වෙන බලන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්න. ඒ කියන මාර්ගඵල ලබන්න. මාර්ගඵල ලැබපු කෙනාට රහතන් වහන්සේ කෙනෙක් වෙන්න. රහත් වුණු කෙනාට පිරිනිවනට සුවසේ වාසය කිරීමට බුදුහාම සඳහන් කරනවා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. මොකද ප්‍රතිපදාව? ඔව් ඒ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේහි සමුදය වය අස්සාද ආදීනව නිස්සරණ කියන මෙන්න මේ විදිහට බලන්න කියලා. මෙහෙම බලන කෙනා පිනුත්නේක පැත්තකින් මාර්ගඵලයට පත් වෙනකන් ඒක නැත්තා උපරිම ලෙස ලෞකික කුසලිය තුලින්ගෙන බුද්ධ සම්ම සංගකින තෙරුවන් සරණ ගිහිල්ලා ඒක නැත්තා උපරිම ලෙස පංචශීලයේ තුල ඉන්නවා. ලෝකෙට මෛත්‍රිය සාගතෝ සතර දෙසට මෛත්‍රිය වඩමින් ඒක නැත්තා ඉන්නවා. නිතරම සුගතියට සුදුසුකම් ටික සපුරාගෙන ඉන්නේ. ජීවිතේ කොයි මොහොතේ කොයි සංකීර්ණ අවස්ථාවක මිය ගියත් කිසිඳු විටක දුගත ගාමී නොවන විදියට එයා තමන්ගේ ආරක්ෂාවක් තියාගෙන ඉන්නේ. තමන් විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන්ටත් ඒක උරුම කළ දීලා තියෙනවා. ඒ නිසා තමයි තමන්ගේ දරුවනොත් එක් කරගෙන මේ සිල් ගන්න එන්නේ. මේක තමයි කරන්න ඕනේ පින්නතුනි. තමගේ දරුවන්ට ආදරේ නම් කියන්න හරි දීලා හරි මේ දහමට යොමු කරන්නට ඕන. ඇයි තමන්ට කලින් තමගේ දරුවෝ ජීවිතේ සමුගන්නේ දන්නේ. එනිසා ඒ දරුවෝ ඔබේ දරුවෝ වෙලා තියෙන හිතන්නේ පරැකියාවක් කළා ලෝකයට කීර්තිමත් වෙන විතරේ කියලා. මෙවැනි කාලයක ශ්‍රද්ධාවන්ත දෙමව්පියන්ගේ දරුවන් වෙලා කෙනෙක් ඉපදෙන්නේ ප්‍රධාන වශයෙන් මේ සද්ධර්මය ලබන්න. එනිසා අපි ප්‍රධාන වශයෙන් තමන් දහම හැසිරෙන වගේම තමන්ගේ දරුවන්ට මේ වරප්‍රසාදය කොහොම හරි ක්‍රමික ලබා දෙනවා. තමට අකමැති වෙන්න පුළුවන්. ඒ අකමැති වෙන එක හේතුවක් තමයි අම්මා තාත්තගේ අඩුපාඩු. ඇතැම් වෙලාවට අම්මා තාත්තා සිල් ගත්තා. ගෙදර ගියාට පස්සේ අම්මා තාත්තගේ වෙනසක් නැහැ ඒක. කලින් කේන්ද කියපුටි ගෙහෙම තමයි. කලින් ලෝභ කණ්ඩි ගෙහෙම තමයි. කලින් කලබල ගැති ගෙහෙම තමයි. එතකොට දරුවන්ට මේ දහම ගැන විශ්වාසනීයත්වයක් එන්නේ නැහැ. ගෙදර ඉන්න දරුවන්ට තේනට ඕන අම්මා තාත්තා සිල් ගන්නකොට දහමේ හැසිරෙනකොට ඒ අය කලින්ට වඩා යොසිලිවන්ත අය කලින්ට වඩා පරිත්‍යාගශීලී කලින්ට වඩා මෛත්‍රී සහගතයි කලින්ට වඩා සිල්වත් කියලා දරුවන්ට පේනවනේ. තේනකොට දරුවන්ට හිතෙනවා හොයාගෙන එන පන්සල් අනේ අපි කියනකෝ යන පන්සල මටත් හොයද කියලා. අනේ තාත්තා කියනකෝ ඒ පන්සල විසිර ගන්න තැන කොහෙද කියලා. දැන් තාත්තා ඉස්සරටත් වඩා හොඳයි නේ දැන් කියලා හොයාගෙන එවි. ළමයි තමයි සීල ගන්න ස්ථාන. පින්නතුනි අන්නේ වෙනස දරුවන්ට දැනෙන්න ඕන. සමහර දරුවෝ නිසා දෙමව්පිය වෙනස් වෙනවා. දැන් අපේ පන්සලේ සමහර දරුවෝ අවුරුදු 18 20 ළමයි ඉන්නවා. එයාලා භාවනා පන්ති වලට එනවා. හැබැයි ටික කරන් ගියාම අම්මා තාත්තා දැන් බලෙන් එක්කන් එනවා. එහෙමයි ඉන්නවා. පින්වත් ළමයි හැම ඉන්නවා. අර ලංකාවේ අවුරුදු 4කට අඩු පොඩි ළමයි කිනු ඒ දරුවෝ නිසා අම්මා තාත්තාටත් බල කියලා දෙනේ ළමයි. අවුරුදු 4ක්වත් වෙන්නේ ළමයට. ඉතින් පේනොතනේ බලන්නේ වගේ පින්වත් දරුවෝ ඇතැම්මිට දෙමාපියන්ව වෙනස් කරනවා. එක අතකින් දෙමාපිය නිසා දරුවෝ වෙනස් වෙනවා. තවත් පැත්තකින් දරුවෝ නිසා දෙමාපිය හොඳ පැත්තට වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ යුතුයකම අපි ඕනොන් වශයෙන් කරගන්න ඕන පින්තුනේ. ඉතින් අපිට මේ ලැබෙච්ච මේ ඉතාම සස්රේක දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව හැමදාම තියෙන්නේ. අද අපි මෙහෙම එකට ඉන්නවා. හැටමිට ලබන අවුරුද්දේ මේ මොහොත වෙනින් අපේ කී දෙනෙක් අඩුවෙද්ද නැහැ නේ. මං අඩුවල තියෙනත් පුළුවන් සමටනේ. ලබන අවුරුද්දේ මේ ඇටයෙන් 3 මාස දාන දෙන්න වෙනවත් පුළුවන්. පින්තුනේ ඒ වගේ අපේ ජීවිතවල ස්ථාවරත්වයක් අපි කාටවත් එම සාතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ලැබෙච්ච අවස්ථාව මගේ හැරගන්න හොඳ නැහැ. හැම දවසක්ම උපරිම ලෙස සිහියෙන් නුවණින් වාසය කරන්න. සතර සතිපට්ඨාන තුල වාසය කරන්න. විශේෂයෙන් මෛත්‍රී භාවනා දිනු කරගන්න. සමත භාවනා, විදර්ශනා භාවනා හැකිතාක් දිනු කරන්න. අනිත්‍ය සංඥාව උපරිම ලෙස වඩන්න. මේ හැම දෙයකින්ම වෙන්නේ තමන්ගේ කෙලෙස් අඩු වෙන එක, තමන්ගේ ලෝභ දේශ මොහ අඩු වෙන එක. එපමණට ඔබේ හිතේ සතුට වැඩි වෙනවා. දුක් පීඩා අඩු වෙනවා. අන්න ඒ මානසික ආධ්‍යාත්මික සතුට ඔබේ ශාරීරික නිරෝගී භාවයටත් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ දරුවන්ට ඥාතීන්ට ඒකේ ආනිසංස ලැබෙනවා. ජීවත් වෙන්නට නෙවෙයි ඇතැම්මට මිය ගිහිල්ලා කල්ප ගණන් වෙන අපේ අම්මලා තාත්තලා මේ අපේ දැහැමි ජීවිත දෙස බලලා එයා සතුට වෙනවා. එයා ඇත්තින් අනුමෝදන් වෙනවා. ඉතින් අපිට ලොකු අගතියක් තියෙනවා. ඔබටම සුගතිගාමි වෙලා තින්කම් කරන අවස්ථාව ලැබලද තියෙන්නේ. ඇත්තටම ඔබේ මේ ආත්ම භාවය අමතාත්ත නෙවෙයි. ඔබ හොම පින්කම් කරන්නේ මේ සුගති ලබලා දුන්නේ මීට කලින් ආත්ම භාවය අමල තාත්තන. මේ අම තාත්ත කලේ මව කුසේ පිළිස්සන ගත්තට පස්සේ මේ ලෝකෙ බිහි කරපු විතරය කලේ. බැරි වෙලාවත් අම්මගේ කුසේ පිළිස්සන ගත්තේ ඇස් දෙක අන්ධ වෙන තිමිච්ච විඥානයක් නම්, මන්ද බුද්ධික වෙන තිමිච්ච විඥානයක් නම් ඒ මව කුසේ බැසගත්තේ අම්ම ඇතැම් විට වෛද්‍ය විද්‍යාවේ මහාචාර්යවරියක් වුණත් අම්මට වෙනසක් කරන්න බෑ. එහෙනම් ඇත්තටම ඔබට උදව් කරලා තියෙන්නේ ඔබේ ගියාත්ම භාවයේ හිටිය අම්මලා තාත්තලා. පින්කම් කරන අවස්ථාව දීලා දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න ගියාත්ම භාවයේ අම්මලා තාත්තලා අපට හුඟක් උදව් කරලා තියෙනවා. අන්නේ අම්මලා තාත්තලටත් අපි උදව් කරන්නට ඕන. ඇතැම් විට එයා මේ වෙලාවේ දුගතිගාම වෙලා ඉන්නත් පුළුවන් නේද? ඉතින් ඒ ඇඩත් අපි උදව් කරන්න දැන් සරියුත්තර එහෙම කළා. මේත කල්පයකට කලින් ප්‍රේත ආත්ම භාවයකට ගිහපු තමන්ගේ අම්මට පින්කම් කරලා පින් අනුමෝදන් කරලා සුභති ගන්න කළා. පින්නතුනි ඒකට පින් වැඩෙන විදිහට අපි පුලුවන් තරම් සිල්වත් වෙන්නට ඕන. පුලුවන් තරම් සමථ දේශනා භාවනා කරලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ලබාගෙන මේ ලබාගත් උතුම් දුර්ලභ බුද්ධෝත්පාද කාලෙන් උපරිම ඵල නෙලා ගන්නට අපි උත්සාහ ගනිමු. එසේ කිරීමට තෙරුවන් සරණින් ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද අපි සාකච්ඡා කරපු කරුණු වලින් ඔබට අහන්නට ප්‍රශ්න අහන්නට තියෙනවා නම් ඒකටත් අපි අවස්ථාව ලබා දෙනවා. සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුත්තේ තියෙනවා. දැන් ඒක මොහොතේ එක දෙක තුන සඳහන් කරාට ඇත්තම මේ කියන්නේ භාවනාගාමිනී මාර්ගයේ සමයක තමයි සම්මාදිට්ඨිය පෙරට කොට යනවා කියන්නේ ඒකම ඇත්තෙන්ම. සම්මාදිට්ඨිය පෙරට කොට ගත්තොත් ඒ ක්‍රමය සුතමේ ඥාණයෙන් දැනගෙන තියෙන්න ඕනේ ඇත්තෙන්ම. ඒක තුන්වෙනි හැටි එකේ තිබ්බට ගන්නකොට මුලින් ගන්නෙ. දැන් වාහනයක් ගලවනකොට වාහනයෙන් ගලවනකොට මුලින්ම ගලවපු නට් එක හයි කරන්නේ අන්තිමටම. අන්තිම උන ගලවපු නට් එක හයි කරන්නේ ඉස්සෙල්ලම. මේ වගේ තමයි. මේකත් අන්තිමට දැම්මට ඒක තමයි මුලින්ම ගන්න යන්නේ. මං කියන උදාහරණ තේරුණාද නැහැ මේ පිනතුනි. එනිසා පිනතුනි අපි ගමනක් යනවා නම් අපි ගමනාන්තය මුලින්ම දැනගන්නට ඕනේ. ගමනේ කෙලවර ඉස්සෙල්ලම දැනගන්න ඕන අපි. ඒක සුතමේ ඥානයක් විදිහට ඉස්සෙල්ලාම දැනගෙන යනකොට පාදේ තියන්නේ මෙතෙන්ට. පටන් ගන්නෙ මෙතනින්. නමුත් අරක මුලින්ම ඔළුවේ තියාගෙන තමයි මෙතෙන්ට පය තියන්නේ. මේ මුල් පියවර තියන කලින්ම අර අවසානයේ චිත්‍රය ඔළුවේ තියාගෙන තමයි කරන්නේ. වහාට නගින කලින්ම යන තැන චිත්‍රයම අවාගෙන තමයි වහාට ගොඩ වෙන්නේ අපි. නැතුව කරන්න බෑ අපට. පන්සලට යනවා නම් ඔබ උදේට වාහනේට නැගියම කොහමද දොර අරිනකොටම පන්සලේ චිත්‍රය ඔළුවේ තියාගෙන තමයි වාහනේ. හැබැයි පන්සලට ළඟා වෙන්න අන්තිමට. ඒ වගේම තමයි අරසිංහ මාර්ගයේ මුලින් දැනගන්න වගේම අවසානට සම්පූර්ණ වෙන්නේ අරසිංහ මාර්ගයමයි. අවසාන මොහොතේ අරසිංහ මාර්ගයේ සම්පූර්ණ වෙලා ඒක දසයක් බවට පත්වීම දක්වාම ඒ මාර්ගයත් අපි යනවා. ඒ විභංග සූත්‍රය ඇතුළු කරුණොත් මේ හැන්ඩ්අවුට් එකෙම තියෙනවා. ඒ සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන ගාම භාවනා ගාමිනී ප්‍රතිපදාව කියන කාරණා තුන මේකේ 14 වෙනි පිටුවේ අපි දක්වලා තියෙනවා. ඒක ඔබට බලාගන්න පුළුවන්. අද අපි සාකච්ඡා කරපු කරුණ බොහොමයක් මේ හැන්ඩ්අවුට් එකේ තියෙනවා. ඔබට නැවත ගිහිල්ලා මේක කියවලා නැවත කරුණු තේරුම් ගන්න පුළුවන්. එතෙම අපි කලිනුත් මේකට අදාළ කරුණු කොටස් සාකච්ඡා කරලා තියෙන මෙහිදී. ඉතින් මේන් බහැර දෙයක් අපට ආයේ කියන්න වෙන්නේ නැත්නම් අපි කලින් සටහන්ව නැවත නැවත අපි අලුත් කරුණු එකතු කරලා රෙෆරන්ස් දාලා වැදගත්ම කරුණු එකතු කරලා නැවත නැවත අපි දිනු කීම් තමයි මේ කරන්නේ. මොකද බුදුහාමුදුරුවෝ එකම දේ තමයි දේශනා කරලා තියෙන්නේ. විවිධ න්‍යාය වලින් විවිධ පුද්ගලයන් අනුව විස්තර කරපු විදිය වෙනසක් විතරයි. නමුත් එකම දේ තමයි හැමදාම කියන්නේ. නමුත් එකම දේ වුණත් ඇහුවොත් අහන්න අහන්නේ ආහන මොහොත තුළ Taman සම්පූර්ණම ධර්මය තුළ ඉන්නේ. දැන් අපි මේ අද කරපු ටික හිතන්නේ අප දේශනාවක් විතරයි කියලා. ඔබ සම්පූර්ණ මේක ප්‍රැක්ටිකලිම මේ කලේ. අපි ආනාපාන සතිය ගැන කරනකොට ඔබ ආනාපාන සතිය වඩනවා වගේ. දාස මනසිකාරය ගැන කියනකොට ඔබ දාස මනසිකාරය වඩනවා වගේ. චිත්තානපස්සන ගැන විස්තර කරනකොට ඔබ චිත්තානපස්සන වඩනවා වගේ. ආයතන කුසලතාවය කියනකොට ඔබ ආයතන කුසලතාවය ගැන විදර්ශන භාවනා වඩනවා වගේ. සම්පූර්ණ මේක යන විදිහට තමයි මේ කරන්නේ. ඒ නිසා තමයි ධර්ම ශ්‍රවණයේ විමුක්ති ආයතනය කියලා කියලා තියෙන්නේ. විමුක්ති ලබන ස්ථානයක්. බුදුරජාන් වහන්සේගේ කාලේ මාර්ගඵල ලැබී බොහෝ දෙනෙක් ඇස් දෙක වහගෙන භාවනා කරනවට වඩා ඇස් දෙක අරගෙන බණහදි සමය මාර්ගඵල ලබලා තියෙනවා. ඒ නිසා තමයි ධර්ම ශ්‍රවණයත් විමුක්ති ආයතනයක් වශයෙන් සඳහන් කරන්නේ. හැබැයිම වෙන්න නම් දේශකයන් වහන්සේ දක්ෂ වෙන්නට ඕන අනුපූර ප්‍රතිපදාවෙන් මේක දිගටම විස්තර කරන්න. ඒ වගේම උදාහරණයක් ගත්තත් හිත වෙනක් පැත්තකට නොයන විදියට හිත කෙලස් පැත්තකට නොයන විදියට ඉතාම අවධානයෙන් උදාහරණයක් ගන්න එක ඉඳන්ම ඒක භාෂාව හසුරවන්නත් පුළුවන් වෙන tone එහෙම නැත්නම් මාතෘකාවෙන් පිට යන්න. වෙන දේවල් කතා කරලා අන්තිමට පටන් ගන්න. ඒකකින් අවසන් වෙන තරයේ. එහෙම වෙන්න බෑ වෙනතනේ. අපි ඒ කතා කරන දෙයින්ම අවසන් වෙන මට්ටමට අපි යන්න ඕනේ. හොඳයි පින්නතුනි අද අපි හොඳ වේලාවක් සාකච්ඡා කළා. ඉතින් පින්නතුනි අද දවසම මේ දැහැමි කටයුතු සඳහා යොමු කළා. ඉතින් ඔබ ජීවිතේ ලැබපු වටිනාම දේ තමයි සද්ධර්මය. ඉතින් ඒක ලබන ඔබ හුඟා පුණ්‍යවන්ත වුණා. ඉතින් වා දුර බැහැර ඉඳලා තමන්ගේ කටයුතු පස්සෙක තියලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා තමන්ට නියම සැලකිලි දක්වන්න තමන්ගේ හිතට සලකන්නේ ඔබ මේ ආවේ. ඉතින් තමන්ගේ ජීවිතෙන් මේ උතුම් සම්බුද්ධ ශාසනයෙන් ඉහළම ප්‍රතිඵලයක් ලබා ගන්න අවස්ථාවක් කියලා ඔබ සතුටට පත් වන්න. මේ හැම මොහොතම අපි සාකච්ඡා කරපු කරුණු වලින් ඔබේ සිහිය නුවණ ඇදීනුනේ කුසලය ඇදීනුනේ ඒක මේ මොහොතේ තමන්ගේ හිතේ කෙලෙසුන්ගෙන් මිදලා හිත පිරිසුදු වන්නට හිතේ සතුට දිනු වෙන වගේම සසර ඇතැමිට කල්ප ගානක ඉදිරියට සුගතිගාමි වෙන්න ඔබ තමන්ගේ කුසලයේ ශක්තිමත් කරගත් අවස්ථාවක්. එනසයි ශක්තිමත් ආධ්‍යාත්මික කුසලය අපි මියගේ ඥාතීන්ටත් අනුමෝදන් කරමු. අපිට මේ ආත්ම භාවයේ අපට මේ ජීවිත ලබා දෙන්න උපකාර කරපු අපේ අම්මා තාත්තා වගේම අනන්ත සසරෙහි අපට අම්මල තාත්තල වෙලා සහෝදර සහෝදරියන් ඥාතීන් ගුරුවරුන් වෙලා ඥාතීන් මිතුරන් වෙලා උදව් උපකාර කළා. පින් අපේක්ෂාවකින් යම් කිසි කෙනෙක් මේ විශ්වයේ කොතනක හරි සිටිත් නම් ඒ හැම දෙනාම මේ පිරින් සුවපත් වෙත්වා. මේ පිරින් සුවපත් විය හැකි යම්තා සත්‍ය මේ විශ්සේ කොතනක හෝ සිටිත් නම් අවීචිය පටන් බවාගරේ දක්වා ඒ සියලුම දෙනාත් මේ පිරින් සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන සතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් වෙත්වා. දෙවියන් මේ පින් අනුමෝදන්ව අපත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් පින්නතුන් සිදු කරන සියලු දහමේ කටයුතු දිනෙන් දින සඵල කර ගන්නට දෙවියන්ගේ රැකවරණය, ආරක්ෂාව, ආශිර්වාදයත් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන් අපේ විහාරවාසී ස්වාමීන් වහන්සේලට අනුමෝදන් කරමු. ඉතින් පින්නතුන්ට මේ වගේ ලස්සනට පින්කම් කරන් ලැබෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා ලොකු කැපවීමකින් ඔබ කෙරේ කරුණාවකින් කටයුතු කරන නිසා. එනිසා විහාරවාසී ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ, ඒ සරණ ශ්‍රී ලොකු හාමුදුරන් වහන්සේ, අනුරුද්ධ හාමුදුරුවෝ, ඒ වගේම චන්දරතන හාමුදුරුව ඇතුළු ඒ උදව් උපකාර කරන හැම දෙනාටම, ඒ වගේම මෙයත් අපි දැක්ක පින්නතුන් ඇවිල්ලා ඒ සුද්ධ පවිත්‍ර කිරින් ආදිය කළා. ඉතින් ඒ හැම දෙනාටම මේ පින් කමලානි සංසයෙන් එයගේ සියලු දැහැම බලාපොරොත්තු සඵල වේවා. තවතවත් මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ගන්නට යාටත් ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දින තුන හැම දිනාටම මේ උතුම් පින්කමල හේතුවෙන් මේ ජීවිත කාලයේ නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නිබ්බයං ශෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා. සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.